ජීවිතයෙන් ලබන වටිනාම කාරණා ගැන ධර්මයේ සඳහන් වෙනවා අනුත්තරීය සූත්‍රයේදී. අපේ දේශවන් වලින් අහන්න තියෙන වටිනාම දේ මොකද්ද? ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම ශ්‍රවණය කිරීම අපේ දේශවන් වලින් ලබන උතුම්ම දේ. සම්බුද්ධ ශාසනය තුළ ලබන්න පුළුවන් ඉහළම දේ ලාමානුත්තරිය ශ්‍රද්ධා ප්‍රතිලාභය. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිවඳව විශ්වසනීයත්වයක් ඇතිවීම ශ්‍රද්ධාව කියලා කියනවා. ශ්‍රද්ධාව තමයි කෙනෙකුට ලබන්න තියෙන ඉහළම ලාභය ප්‍රතිලාභය. අනුස්සකානුත්තරිය යමක් සිහි කරන්න තියෙනවා නම් උතුම්ම දේ මොනවද? බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම, සංඝරත්නය ගැන සිහි කිරීම. මෙන්න මේ සිහි කිරීම තමයි උතුම්ම සිහි කිරීම වෙන්නේ. දර්ශනානුත්තරිය සම්මාදිට්ඨිය ලබා ගැනීම. සැබවින්ම ලෝකෙට මොකද සිදුවන්නේ? අපේ ජීවිතයේ මේ මොහොතේ සිදුවන යථාර්ථය මොකද්ද කියලා දර්ශනය ලබා ගැනීම. පාරිචරයානුත්තරිය මේ ලෝකයේ තුල යම්කිසි කෙනෙකුට උපස්ථාන කරලා සේවය කරනවා නම් ඒ සේවය කරන දේවල් වලින් උතුම්ම දේ කුමක්ද කියන කාරණේ පාරිචරයානුත්තරිය. මෙන්න මේ වගේ උතුම්ම දේවල් ගැන ධර්මයේ තුල සඳහන් වෙනවා. දෙමෙ සියලුම සම්පත් ලැබන අවස්ථාවේදී දහම් කණිවිඩි ලැබෙන අවස්ථාව සලකන්නේ විමුක්තායතනයක් කියලා. අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව. බොහෝ විට අපි හිතන්නේ ධර්ම ශ්‍රවණය කරලා ගිහිල්ලා S2 පියාගෙන පුහුණු කරනකොට නිවන් දකින්න කියලා. එහෙම නේද අපි හිතන්නේ බොහෝ විට. නමුත් වෙනතුනි මේ සම්බුද්ධ ශාසනයේ වැඩිපුර පිරිසක් මාර්ගඵල ලැබුවේ S2 වහගෙන ඉඳිද්ද S2 ගැන කරගෙන ඉඳිද්ද? පස්සක මහනුස්සෝ ආන්නේ S2 වහගෙන ඉඳිද්ද S2 අරගෙන ඉඳිද්ද? S2 අරගෙන ඉඳිද්ද? චක්කුන් අනස්සාදී වශයෙන් අනත්ත ලක්ෂණ සූත්‍රය පස්සක මහනට දේශනා කරනකොට පස්සක මහනුන් රහත් උනේ S2 අරගෙන ඉඳිද්ද පහගෙන ඉඳිද්ද? S2 අරගෙන ඉඳිද්ද? එදා ආශ්‍රිත මහින්යන් වහන්සේ උපතිස්ස පරිත්‍රාජිකයාට යේ ධම්මා හේතුප්පවාතේ සංහේතුන් තථාගතෝ කියන ගාථාවෙහි මුල් පද දෙකම කියනකොට සෝවන්නේ S2 වහගෙන ඉඳිද්ද අරගෙන ඉඳිද්ද? S2 අරගෙන ඉඳිද්ද? එදා භාගතුන් වහන්සේ බාහ්‍ය දාර්ශනිකයට එවන් හිතේ බාහ්‍ය සිකේතම්බං දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතමත් සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියනකොටම මේ සම්බුද්ධ ශාසනයේ තාම ඉක්මනින්ම රහත් වෙච්ච පුද්ගලයා විදිහට සනිටුහන් කරන බාහ්‍ය දාර්ශනිකය රහත් උනේ S2 වහගෙන ඉඳිද්ද අරගෙන ඉඳිද්ද? S2 අරගෙන ඉඳිද්ද පිනතුනි. මේක හොඳට මතක තියාගන්න. ඒක එහෙම වෙන්න නම් ඒ ධර්ම ශ්‍රවණය කිරීමම විමුක්තායතනයක් වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී උපරිම ලෙස අපේ සතිය සහ සම්පජාණය සිහිය සහ නුවණ දිනු වෙන විදිහට අපේ චින්තනය අපි මෙහෙවන්නට ඕන. සමස්ත බුදුදහමම කියලා කියන්නේ සකිත්ත පරියෝධකණං කියපු විදිහට තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම. සිත පිරිසුදු කර ගැනීම. සිත දමනය කර ගැනීම. සිත දමනය කරන විවිධ මාර්ග භාගතුන් වහන්සේ දේශනා කළා. මේ මාර්ග අතුරින් ප්‍රධානතම දෙකක් තමයි සමත සහ විපස්සනා කියලා කියන්නේ. භාගතුන් වහන්සේ අභිඥා සූත්‍රයේ දේශනා කරනවා. අති වික්ඛවේ ධම්මා අභිඥා භවේ තම්මා. මහණෙනි තමන්ගේ විශිෂ්ටතම නුවණින් යමක් වඩන්න තියෙනවා නම් ඒ මොකද වඩන්න තියෙන්නේ කියලා. සමතෝජ විපස්සනාච. සමතේ සහ විපස්සනා කියන කාරණා දෙක. වෙනත් විදිහකින් කියනවා නම් මේ සම්බුද්ධ ශාසනම කියලා කියන්නේ එක අතකින් මෛත්‍රිය දියුණු වීම, අනෙක් අතෙන් සතිපට්ඨානය දියුණු වීම. යංකං සංකම් පදං අභිසමෙච්ච සම්බේ සත්තා භවතු සුඛිතාත්තා කියලා දේශනා කළා. යම්කිසි සාන්ත පදයක් කැමති නම් නිවීමක් කැමති නම් ඒ නිවීම කැමති කෙනා විසින් සීල සද්දෝස්සෝපත්ත්වා කියන පැතුම වඩන්නට ඕනේ. ඒක සිතින් විතරක් නෙවෙයි, ඒක මෙත්තා සහගත මනෝ කර්ම විතරක් නෙවෙයි, ඒක මෙත්තා සහගත වචී කර්මයටත් යන්නට ඕනේ. අප කතා කරන හැම වචනයක්ම මෛත්‍රියෙන් මුසුවෙලා මෛත්‍රියෙන් සුවඳවත් වෙච්ච වචන වෙන්නට ඕනේ. මෙත්තා සහගත කාය කර්ම, අප කායිකව කරන සියලුම ක්‍රියාවල් මෛත්‍රියෙන් මුසුවෙච්ච මෛත්‍රියෙන් සුවඳවත් වෙච්ච ක්‍රියාවන් වෙන්නට ඕනේ. මෛත්‍රිය කොයිතරම් ඉහළ මට්ටමකට දිනු වෙන ඕනේද? මාතා යතහන යම් පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ ඒවං විසබ්බ භූතේසෝ මාන සම්භාවය අපරිමාණං. අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවාට යම්කිසි සෙනෙහසකින් දයාවකින් බලනවා නම් අන්‍යෙරෙනි මෛත්‍රී සහගත නැතත් අප සකසා ගන්නට ඕන. එහෙම වෙනකන් අප මේ ශාන්ත පදයට පිවිසෙන්නට සුදුසුකම් ලැබුවා වෙන්නේ නැහැ. අනිත් අතින් සතිපට්ඨානේ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය ආදි වශයෙන් දේශනා කළා. සත්‍යංගයේ මානසික පාරිශුද්ධත්වය සඳහා සෝක පරිද්දයන් දුරු කිරීම සඳහා දුක් දෝමනස් ඉක්මවීම සඳහා ඥානෙ ලැබීම සඳහා නිවන සාක්ෂාත් කිරීම සඳහා ඒකායන ප්‍රතිපදා විදියට භාගතුන් වහන්සේ දේශනා කළේ යදිදන් චත්තාරෝ සතිපට්ඨාන සතිපට්ඨානේ කියලා. මේ ඉතාම පැහැදිලිව පේනවා ධර්මය තුළ මෛත්‍රී භාවනාවටත් සතිපට්ඨානෙටත් කොයිතරම් තැනක් හිමි වෙලා තියෙද කියලා. මේ ධර්ම දේශනාව පුරාම ඔබ මේ විමුක්තායතනයක් කරගෙන කැමති නම් ඔබට සිටිවිලක් ගැන හැම අවස්ථාවකදීම යම්කිසි කෙනෙක් පේනකොට, යම්කිසි කෙනෙක්ගේ හඬක් ඇහෙනකොට, යම්කිසි කෙනෙක් මතක් වෙනකොට ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඒතනත් ආසුවපත් වේවා කියන ප්‍රාර්ථනාව ඔබ සිතින් සිතන්නට. මේක තමයි සම්මුති සත්‍ය තුළ ලෝක සම්මතිය තුළ අපට වඩන්න පුළුවන් ඉහළම කුසලය මෛත්‍රිය. ඒකාතකින් සමත කමටහන, අනිත් අතින් ඉහළම ලෞකික කුසලයක්, අනිත් අතින් අපට සාංසාරික වශයෙන් එන අකුසල කර්ම විපාක යටපත් කරන්න තියෙන ඉහළම ක්‍රමවේදය. තවත් අතකින් මේ මනෝලෝක බඹලවක් කරගන්න ක්‍රමය සතර බ්‍රහ්ම විහරණය. ඔබ මේ ජීවිතය මිනිස්සෙක් වශයෙන් පමණක් නෙවෙයි බ්‍රහ්මයෙක් වශයෙන් ගත කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. අනේ මාවත තුළ මෛත්‍රී භාවනාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. අනිත් දේ තමයි සතිපට්ඨානය. සතිපට්ඨානය ගැන කියන්නේ බොහෝ විට අපේ වර්තමානයේ මේ ගැන සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකාවේත් නොයෙක් තැන්වල සතිපට්ඨානය සාකච්ඡා කරනවා. අද පාසල්වල සතිපාසල නමින් දරුවන්ට සති මාත්‍රය උගන්වනවා. යම්කිසි මට්ටමක ප්‍රවේශයක් දෙන්න උත්සාහ කරනවා. ඔබ කුඩා කාලේ ජීවත් වුණාට වඩා අද ඉන්න දරුවා හුඟක් වාසනාවන්තයි. ඔබ ඇතමිට බොහොම අභිමානෙන් කියනවා, අපි පාසල යන කාලේ, අපි කුඩා කාලේ අපි නම් හරි හුඟක් දියුණුයි, අපි ගුණධම් වැඩුවා. එහෙම කියලා බොහොම අභිමානෙන් කියනවා නේද? නමුත් මේ උතන ඊටත් වඩා අද ඉන්න දරුවන් වාසනාවන්තයි. අද බෞද්ධ දරුවන් විතරක් නෙවෙයි අබෞද්ධ දරුවන් සතිපට්ඨානේ පුහුණු කරන කාලය. අනේ වෙන කාලයක තමයි ඔබ ජීවත් වෙන්නේ. ඔබට වඩා දුරක් ඒ දරුවන්ට යන්න පුළුවන්. ඇතැම් විට ඒ පුහුණු කරන දරුවන්ගේ ළඟදී ඒ දරුවන්ගේ චර්යාවන් දැස බැලුවොත් ඔබට නැවතවතාවක් ඔබේ චරිතය ගැන හිතන්න වෙයි. ඔබ මෙච්චර කලක් ධර්මයේ පුහුණු කළා, ඔබ කොතනද ඉන්නේ කියලා. ඇතැම් විට අවුරුදු 10 12 දරුවන් සමඟ සාකච්ඡා කරනකොට ඔබට යම්කිසි ආධ්‍යාත්මික අවධියක් ඇති කරගන්නට සිදු වෙයි. එතරම් දුරක් මේ දරුවන් ගමන් කරමින් අද ඉන්නේ. සතිපට්ඨානය තුළ ඉතාම වැදගත් කාරණයක් ධර්මයේ සුර සඳහන් වෙනවා. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ විභංග කියලා සූත්‍රයක් තියෙනවා. විභංග සූත්‍රයේ සඳහන් වෙනවා සතිපට්ඨානං වූ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. මහණෙනි මා ඔබට සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව දේශනා කරනවා කියන්නේ. සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. මේක මේ පිටු තුන අහලා තියෙන කලින්. මේ සූත්‍රය අහලා තියෙද? මෙහෙම කාරණා තුනක් තියෙන කල අහලා තියෙනවද? බොහෝ විට අහලා තියෙන මේ පිටු තුන ධර්ම ශ්‍රවණය කරන පිටු තුන නැවත මතකයේ අලුත් කරගන්න. සතිපට්ඨානය කියන අපි හිතාගෙන ඉන්නේ වර්තමානයේ තුල සිට තියාගෙන ඉඳීම පමණයි සතිපට්ඨානය කියලා. ඒකත් සතිපට්ඨානයේ මූලික පියවරක්. ඒකට කියන්නේ සතිපට්ඨානය කියලා. හැබැයි සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සතිපට්ඨානය කියන එක ආයුණ ලක්ෂණ වර්තමානයේ තුල සමුදි සත්‍ය තුල හිත තියාගෙන ඉඳීම. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ සිට තබා ගැනීම. ඒක අර ගොයම් කපන කෙනෙක් එකාතකින් ගොයන් වෙන අල්ලගන්න වගේ වැඩ. අනිත් පැත්තෙන් සතිපට්ඨාන භාවනාව ඒකට කියන්නේ ඡේදන ලක්ෂණය කියලා. එකාතකින් අල්ලගත්තු ගොයන් ටික අනිත් පැත්තෙන් දැකත්තෙන් කපනවා. ඡේදන ලක්ෂණය සිඳීම. ඒකට කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති. මේ රූපාදී ස්කන්ධ පංචකයේ නැත්තම් කය වේදනා සිත සාසිත විල ගැන ඒ හට ගැනීම හා Nirodhe බැල්ීම ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඊළඟට සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව සම්මාදිටියේ පෙරට කොටගත්තු ආරස්ඨංගික මාර්ගය පිළිබඳව තියෙන මන දැනුම සහ ඒ ඔස්සේ තමන්ගේ භාවිතය මෙන්න මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට එකාතකින් මෛත්‍රියත් අනිත් අතින් සතිපට්ඨානයත් කියන මේ කාරණා දෙක අපි තුළ උපරිමයි වර්ධනය කරගන්නට ඕන. හැටි හැම මොහොතෙම මේ දෙක තුල අපට ඉන්න පුළුවන් නම් ඒ හැම මොහොතක්ම විමුක්තායතනයක් වෙනවා. මේ ආධ්‍යාත්මික ස්තම්භ දෙක, කුරුණු දෙක, ස්පිරිචුවල් ෆිනස් දෙක මත අපට අපේ ජීවිතය සම්බන්ධ කරගන්න සංවර්ධනය කරගන්න පුළුවන් මොනවදී? අපේ ඇවිදින හැම තැනක්ම සක්මන් මළුවක් වෙනවා. අපි වාඩි වෙලා ඉන්න හැම තැනක්ම භාවනා ආසනයක් වෙනවා. අපි ඉන්න හැම නිවසක්ම භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. අපි ඉන්න හැම කාමරයක්ම භාවනා කුටියක් වෙනවා. අප ගන්න හැම හුස්මක්ම ආනාපානසති භාවනාවක් වෙනවා. අපට වෙන හැම පියවරක් පාසාම අපි විමුක්තිය කරා ගමන් කරන බවටපත් වෙනවා. මේ සඳහා ඊටාම විමසිල්ල දැනුමක් කලණ මිතුරු ඇසුරක් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඌමනාවක් අපිට තියෙනට ඕන. එතකොට පින්නතුනේ සමස්ත බුදුදහම කියලා කියන්නේ එකතකින් මෛත්‍රියත් අනිකතින් සතිපට්ඨානයත් දියුගෙදී මේ ධර්ම දේශනාව පුරාම අප දැස්ස වෙන්න ඔබේ හැම සිටිවිල්ලක්ම එකතකින් මෛත්‍රිය තුල රඳවා ගන්නට අනිත් අතින් සතිපට්ඨාන ඔබේ හිතගෙන ඔබේ කය ගැන හරි අවධානයෙන් ඒ අවධානයෙන් අතරේදී ඔබ වඩාත්ම දක්ෂණම් කරන්නට ඕන. ඇසල රූපයක් පේන හැම අවස්ථාවකදීම ඔබ දැක්ෂ වෙන්න මේ ඇසල රූපේ පේනකොට ඒ පේන රූපය තුල ඔබට ඔන්න සතර මහා භූත රූප විදියට පඨවි ආපෝ තේජෝ විදියට බලන්න පුළුවන්. නැත්නම් නව සීවතික විදියට වඩන්න පුළුවන්. බුද්ධ මාතක විනිල කාදී වශයෙන් ඒ ආදී වශයෙන් වඩන වෙලාව සමතය සතිපට්ඨානය. නිරුද්ධ වෙච්ච දේ ඇති දයන් හැටියට ඉදිරිපස ගැනීම ඒක සමතය. හැබැයි ඒක අවිද්‍යා පාදකයි. ඒ සමතය තුළ සිත පිහිටුවා ගන්න ගමන් ඊට අනතුරුවම දක්ෂ වෙන්නට ඕන. මේ ඉදිරිපස රූපය පේනවා නම් ඒ පේන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා. ඇසින් රූපය පේනකොට අපි දැක්ස දෙන්නට ඕන මේ වර්තමානයේ රූපය තිබ්බට අප මේ වෙනාවේ රූපය හඳුනාගන්නේ මීට ස්වල්ප මොහොතකට කලින් ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය රූප සංඥාව රූප සංචේතන ආදී ස්කන්ධ පංචකය විපාක මට්ටමේ අවස්ථාව නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥාන මට්ටමෙනුයි මේක මේ හඳුනාගන්නේ කියලා රූපය නිරුද්ධ වෙච්ච බව නොනින් දකින්නට ඕන. අපිට පින්නතුනේ ඇසෙන් රූප දකින්න පුළුවන්. හැබැයි ඇසෙන් රූප දැනගන්න බෑ. අපිට කනින් ශබ්ද අහන්න පුළුවන්. කනින් ශබ්දය දැනගන්න බෑ පින්නතුනේ. අපිට නාසයෙන් ගඳ සුවඳ විඳින්න පුළුවන්. හැබැයි ගඳ සුවඳ හඳුනා ගන්න බෑ අපිට. ගහන විඥානික එකක් තියෙනවා. නමුත් ඒක ඉතාම ප්‍රාථමික අවස්ථාවක්. ඒ විපාක මට්ටමේදී අපිට ඒක හඳුනා ගන්න බෑ. මේ නිසා ධර්මයේ සඳහන් කරන්නේ න පංචේ විඥානේ කිංච ධම්මං පටිවිදානාති අඤ්ඤතර අබිනිපාත මක්ඛා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ චක්කු විඥානේ දැනගන්නවා කියලා නේද? සෝත විඥානේ දැනගන්නවා කියලා නේද කියන්නේ? නමුත් ධර්මයේ සඳහන් වෙනවා න පංචේ විඥානේ කිංච ධම්මං පටිවිදානාති අඤ්ඤතර අබිනිපාත මක්ඛා. පංච විඥාන කියන්නේ මොනවටද? චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන. මේවට කියන්නේ පංච විඥාන කියලා. මේ පංච විඥානයන්ගෙන් යමක් සපුරා හඳුනා ගන්නට බෑ කියනதுනි. ඒක අබිනිපාත මාත්‍රයේ පමණයි. අපි නිතරම හඳුනාගන්නේ සම්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤය. සියල්ලක්ම අපි දැනගන්නේ මනෝ විඥාන ධාතුයි මනෝ විඥාන. පින්නතුනි මෙන්න මේක අපි මේ අවසානයේ ආරම්භයේදීම දැනගන්නට ඕන. මේක තමයි ධර්මයේ අවසානය පින්නතුනි. ධම්මයේ අවසානය මුලදීම දැනගෙන තමයි ආධ්‍යාත්මික ගමන් මගේ පළවෙනි පියවර අපි තියන්නේ. නමුත් අපි අද හිතන් ඉන්නේ කොහොමද? අද අපි හිතන් ඉන්නේ මේ ධර්ම මාර්ගේ යනකොට අවබෝධ වෙයි කියලා. යනකොට අවබෝධ වෙන කෙනෙකුත් තියෙනවා. නමුත් වෙනුත් යන කලින් සුතමේ ඥානේ සපුරාමේ ධර්මග දැනගෙන තමයි ගමන යන්නට ඕන. මේකටයි ධර්මයේ සඳහන් කරන්නේ ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආස්මානං කහං වදාමි නොඅඥානතෝ නොඅපස්සතෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මා ආශ්‍රවයන්ගේ සිය ක්‍රියම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මේ දුකේ හට ගැනීම නිරෝධය ස්කන්ධ පංචකයේ සමුදය වේ දන්න කෙනාටයි දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ සේවීම පණවන්නේ කියලා දේශනා කළා. අපි අන්තිම ගමනක් යනවා නම් අපි කවදාවත් එළියට බහිනවද? මම එළියට යනකොට මට පාර වැටෙහි කියලා. මම එළියට වැස්සට පස්සේ මම යන තැන නිරාවරණය වෙයි, මට ප්‍රකට වෙයි කියලා එළියට බහිනවද? අපි ගෙදරින් එළියට බහින්නෙම යන්නේ කොතනද කියලා හොඳට දැනගෙන. අලුත් තැනකට යනවනම් එතන ලිපිනය කලින් දැනගෙන, Tamanට නෙවිගේටරයක් තියෙනවා නම් ඒකෙන් දාගෙන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා අපි යන්නේ. අපි පොතෙන්ට යන තැනගෙන හිතේ තියාගෙන තමයි ගමන ආරම්භ කරන්නේ. එහෙම නැතුව යන්න තැනක් දන්නේ නැතුව එහෙට බහලා එනාට අපි මොකද කියන්නේ? කවුරු කියලාද කියන්නේ? අපි කියන්නේ ඔළුව හැරුණු වතේ යනවා කියලා. ඒ ඇයි කියන්නේ ඔළුව හැරුණු වතේ යනවා කියලා? ඔබ කල්පනා කරලා බලන්න ඔබ මෙතෙක් කලක් මේ ධම්ම ගියාවෙත් ඒ වගේ කෙනෙක් විදියටද කියලා. ඔළුව හැරුණු වතේ ආපු කෙනෙක්ද නැත්නම් හරියටම දැනගෙන ආපු කෙනෙක්ද කියලා ඔබ ගැනම මහල බලන්න. ධම්මා දාසේ ධම්ම කැඩපත දාලා බලන්න. එහෙනම් ස්පර්ශ සමුදයාන්තේ ඉන්න ලෝකයා ඇසට රූපයක් දැක්කහම ඒ දැකපු දේ තාමත් තියෙනවයි කියලා හිතාගෙන ඉන්න කෙනාට අවිද්‍යාව පහදකව ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය තවදුරටත් ඇතැයි කියලා හිතාගෙන ඉන්න කෙනාට කියන්නේ ස්පර්ශ සමුදයන් තියෙනවා කියලා. ඔබ අද උදෑසන ගෙදරින් ආවා. ඔබ හිතාගෙන ඉන්නේ ආපු ගෙදරටම නැවත යනවා කියලා. ඔබ හිතන් ඉන්නේ ඒ ආපු ගෙදරටම නැවත යනවායි කියලා. ඒ ගෙදර පොඩ්ඩක් හරි වෙනස් වෙලා තිබුණොත් ඔබ කම්පාවටපත් වෙනවා. ඔබ ගෙදරට යනකොට ගෙදර වහල සම්පූර්ණයම ගලවලා වෙනත් පැත්තකින් කියලා තිබුණොත් මොකද වෙන්නේ? ඔබට ඇති වෙන කාර්යය කොහොමද වෙන්නේ? ඔබ ගෙදර යනකොට ඔබේ ගෙදර සම්පූර්ණයම උස්සල පැත්තකින් තියලා ලොකු වැස්සක් වැහලා ගෙදර බලු ටික ඔක්කොම තෙමිලා තිබ්බා. මොකක් වෙන්නේ? ඔබ අහනවා මොකද්ද මේකට උනේ, කවුද මේක කළේ කියලා. ඔබ යන්නේ අර එනකොට ආපු ගෙදර බලන්න ඔබ යන්නේ. මේකට කියන්නේ ස්පර්ශ සමුදයන්තය කියලා. මේ ස්පර්ශ සමුදයන්තේ ඉන්න කම්ම අපි දුක ස්පර්ශ කරමින් ඉන්නේ. ඔබ දැනගෙන හිටියත් නැදෙන හිටියත් ඔබ පිළිගත්තත් නැතුණත් මේක යථාර්ථය නේද? මේක ගෙදර මහල අනිත් පැත්තේ තියෙන එක නෙවෙයි. එදා පටාචාරාව මරණ හැම අවියස කම්පාටපත් වුනේ මෙන්න මේ වේදනාව නිසා, මෙන්න මේ අවිද්‍යාව නිසා. ඇගේ තමන්ගේ දරුවන් දෙන්නත් එක සාමියත් එක්ක අමතාත බලන්න. එයා නසුතු විදිහට අහිමි වුණා. ඊට පස්සේ ඇගේ අන්තිමට තමගේ අම තාත්තයි සහෝදරයයි බලන්න. ඒ සියල්ලක්ම ඒ ගෙදර සියල්ලක්ම විනාශ වෙලා තිබුණා. ඒ ඇති වෙච්ච හද කම්පාව කොයිතරම් දාහයක් වුණාද ඇයිද? ඒ දුක ඇයට විඳිනට වුණා. හැබැයි ඇයි ඒ දුකෙන් සම්පූර්ණ නිදහස් වුණා? මෙන්න මේ ස්පර්ශ සමුදයන්ට ඉඳලා ස්පර්ශ නිරෝධය අන්තයට හිත තියලා ඇය අර දුකෙන් සම්පූර්ණ නිදහස් වුණා. ඇය පටාචාරාව මෙහෙණින් වහන්සේ බවටපත් වුණා. ඇය විනයදර භික්ෂුන් අතරින් භික්ෂුණීන් අතරින් අගතියන්පත් වුණා. අනිත් දුකෙන් එන අයට දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා දුන්නා. එනිසා බලන්න පිනුතුන ඔබ ස්පර්ශ සමුදයන්තේ දින්නේ ස්පර්ශ නිරෝධයන්තේ දින්නේ කියලා බලන්න. ඒ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙච්ච පැත්තෙ නැති දෙයක් හැටි නරගෙන හිටියොත් ඉන්නේ අවිඤ්ඤා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් ගිහිල්ලා අවසන් වෙන කොටෙන්ද? ඔව්, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. බොහොම හොඳයි. ඒ ස්පර්ශ සමුදයන් තින්න කාමි අපට මල බෙරහඬ ඇහෙනවා. ලෙඩ වෙච්චාගේ වේදනාව විඳින්න වෙනවා. මහලු වෙනාගේ දුක්සුසුම් විඳින්න වෙනවා. ප්‍රිය විප්‍රයෝගයට පත් වෙච්චාගේ අප්‍රමාණ සංවේගයන් දුක්ඛං කටළු විඳ දරා ගන්නට වෙනවා. ඔබ කැමති යන්ති ඉඳලා මේ දුක් ටික විඳින්නද? නැත්නම් ස්පර්ශ නිරෝධයන්තෙට ගිහිල්ලා එහැට රූපයන් දකිනකොටම යමක් මතක් වෙනකොටම දක්ෂනෝතින් ඒ නිරුද්ධ වෙච්ච රූපයක් දැන් මේ මනෝවිඥාණයෙන් දකින්නේ. ඒ මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා තත්ත විපස්සතිය කියපු විදියට ඒ තැනදීම නුවණින් විපස්සනා කරෝතින් විශේෂෙන් දැක්වතින් ස්පර්ශ නිරෝධයට පත් වෙලා අර සියලු දුක් වලින් අපර නිදහස් වෙන පුළුවන්. ස්පර්ශ සමුදයෙන්ද ස්පර්ශ නිරෝධයටයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඇසට රූපයක් පේනකොටම යමක් සිහිපත් වෙනකොටම සිහිපත් වෙන රූපයක් එක්ක ඒක මතක් වෙනකොටම ඔබ දක්සුනෝතින් මේ සිහි කරන්නේ ඇත්තටම රූපය නෙවෙයි, ඒ නිරුද්ධ වෙච්ච රූපය ගැන. මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණං මට්ටමෙන් මේ ස්කන්ධ හතරකින් මේක තේරුම් ගන්න කියලා දක්සුනෝතින් අපි ඉන්නේ අවිඤ්ඤායත් වේ වාසේස විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහා විඥාන නිරෝධෝ ආදී වශයෙන් කියලා අවසන් වෙන කොටනින්ද? ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරෝධයන්ති කියන තැනට අපට එන්න පුළුවන්කම තියෙනවා. අප නිසලම හැඩ රූපයන් දකිනකොට අපට හිතෙන්නේ මේ ඉස්සරහ පේන රූපේ දැන් පේන්නේ කියලා. ඒක තමයි අපිට හැම වෙලාවෙම හිතෙන්නේ. මේක තමයි අවිද්‍යාසගත මට්ටම. සාමාන්‍ය ඉස්සරහ රූපයක් දකිනකොට කෙනෙක් මුලා වෙනවා නම් ඒක හිතන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් කියලා. නමුත් බලන්න අභාගයක කර්ම. උදාහරණයක් අරන් බලන්න. අපි කෑම ටිකක් කනකොට පිඟානට කෑම ටිකක් දාගෙන කනකොට අපේ කටට දිවට රසයක් එනකොට අපි හිතන්නේ ඒ රස දැනෙන්නේ මොන කෑම කියලාද? මේ පිඟානේ ඉස්සරහා තියෙන කෑම ටිකේ දැන් මේ රස එන්නේ කියලා. මේ පිඟානේ ලස්සනට පාටට රසනට නැත්තම් හොඳට කනට මිහිරි විදියට හැපෙන දේ පිඟානේ තියෙන දේ රසේ මේ මොහොතේ තමන්ගේ දිවට රස දැනෙන්නේ කියලා අපි හිතන් ඉන්නේ. ඒක ඇත්තද? මේ මොහොතේ ඔබේ කටට දැනෙන රස දැනෙන කෑම ටික රස අර පිඟානේ තියෙන ලස්සන කෑමද? ඒක ඊටත් වඩා ලස්සනයි. කටේ කෑම ටිකයි අතතරම් බලන්න බලස්සන. ඒ තමන්ගේ මුඛයේ තියෙන කෑම ටික තමයි අර කෙනත් එක මිශ්‍ර වෙලා අර වමනයක් වගේ තියෙන දේ තමයි තමන්ට මෙච්චර රස දැනෙන්නේ. පිඟානේ තියෙන කෑම පිළිතන කවදාවත් රස නැහැ. රස කියන එක තනි දෙයක් නෙවෙයි. රසය කියන එක නිර්මාණය වෙන්නේ දිව තියෙන තැනක. රස කියන එක නිර්මාණය වෙන්නේ ජීවහා විඥානය කියන තැනක. රස කියන එක නිර්මාණය වෙන්නේ ජීවහා සංපස්ඥා වේදනා කියන තැනක. රස සංඥා, රස සංචේතන මෙන්න මේ දේවල් ටික හටගෙන නිරුද්ධ වෙච්ච තැනකයි රස කියන එක නිර්මාණය වෙන්නේ. තිනුතින අපි ජීවිතේ එක දවසක් හරි හිතලා තියෙද කෑම ටිකක් රස විඳිනකොට ඒ රස විඳින මොහොතේදී අපට හිතෙලා තියෙද මේ රස දැනෙන්නේ වමනයක් වගේ කෑම ටිකක් කියලා? නිකමටවත් හිතෙලා තියෙද? ඒ දේවත් තේරුම් ගන්න බැරි වෙච්ච අපි පින්නතුනේ අපි හිතනවා හුඟා බුද්ධිමත් කියලානේ. මං අහවල විශ්වවිද්‍යාලයෙන් උපාධි ගත්තේ. මට පශ්චාත්පාදියුත් තියෙනවා. ආදි වශයෙන් මට මේ වගේ ක්ලාස් එකක් මෙරිට් එකක් තියෙනවා. එහෙම කියලත් අපි හිතන් ඉනවනේ හුඟා බුද්ධිමත් කියලා. මේ වගේ සරල දෙයක්වත් අපේ ජීවිතේ නිකමනවත් පේනතුනේ තමන්ගේ බුද්ධියෙන් කියලා තමයි හිතෙලා නැහැ. අන්න ඒ වගේම තමයි මේ දහම් පණිවිඩයක් පේනතුනේ. දහම් පණිවිඩය තේරුම් ගැනීමේදී තේරුම් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේම බුද්ධියෙන් තේරුම් ගන්න එක. තමන්ගේම නුවණින් කිසිදු ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමක් නැතුව තමන්ගේම ඥාණයෙන් තේරුම් ගැනීම. එහෙම තේරුම් ගන්න නැති කෙනෙක් කවුරු කියලාද? සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා. තවත් අය ඉන්නවා ඒක මේ උතුමන්ගෙන් අසා දැනගෙන තේරුම් ගන්න අය. එයාට කියන්නේ කවුරු කියලාද? ශ්‍රාවක බුද්ධ, ශ්‍රාවකයන් වහන්සේලා, මගඵලලාභී උතුමන්. එතකොට මෙවැනි බුද්ධෝත්පාද කාලයක ඉන්න අය හැටියට අපි බුදුරජාණන් වහන්සේලාද? අපි පසේ බුදුරජාණන් වහන්සේලාද? නෑ පින්නතුනේ, අපි අවංක වෙන්නට ඕන, අපි අනතිමානී වෙන්නට ඕන. අප බුදුවරුවත් පස්සේ බුදුවරුවත් නෙවෙයි. අපි ඒ බුද්ධ ශාසනයේ ඉන්න ශ්‍රුත ශ්‍රාවකයන්. අනේතෙන්දී අපි අනතිමානී ගුණයක් තියෙන්නට ඕන. භගවා ජානාති අහං න ජානාමි. භාගතුන් වහන්සේ මේ කාරණේ සැබවින්ම දන්නේ තාම තමන් දන්නේ නෑ කියන මෙන්න මේ නිහතමානී බව අනතිමානී ගුණ ඇති වෙන්නට ඕන. ධම්මග ආරම්භයේදී මේ දුර ගමනක් යන තියෙන පළවෙනි පියවර තමයි සුවච කියන ගුණය. සුවච කියන එකට විරුද්ධ පදය තමයි දුබ්බච. දුවච කියන එක. සුවච කියන්නේ මොකටද? සාමාන්‍යයෙන් අපි කියන්නේ කීකරුකම කියලා, ඔබීඩියන්ස් කියලා. ඔබීඩියන්ස් එකම නෙවෙයි පිටතුනි. කීකරුකම කියලා කියන්නේ සුවච කියලා කියන්නේ කාමදාන වැහුම්කන් දීම කියන එක. active listening කියන එක, gently spoken කියන එක. We should be gently spoken. යම් කෙනෙක් යමක් කියනකොට සාවධානව ඇසුම් කන් දීමේ ලක්ෂණය. තේනතුනි ඔබේ දරුවන් ඉන්නවා නම් ඔබේ දරුවන්ට ඉගැන්විය යුතු ප්‍රධානතම දේ තමයි මෙන්න මේ සුවජවා කියන කාරණේ. අම්මා තාත්තා කියන දේම කරන්න නෙවෙයි මේ සුවජ කියලා කියන්නේ. සුවච කියලා කියන්නේ යම් කිසි කෙනෙක් යමක් කියනකොට ඉතාම සාවධාන වැහුම් කන් දීමේ ලක්ෂණය. මේක තමයි මේ ආධ්‍යාත්මික ගමන මගේ යතුරු. මේ ගුණේ තියෙනවා නම් ඔබේ දරුවා කවදා හරි දවසක ලෝකයේ හොඳම දේශ හොයාගෙන යයි, ධර්මයෙන් හොයාගෙන යයි. හැබැයි ඒකෙන් කියන්නේ අහන දෙහි මම පිළිපදිනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක නිවැරදි දෙයක් නම් පිළිපදිනවා, නැත්නම් බැහැර කරනවා. එතකොට පින්තුනි මෙන්න මේ සූත්‍ර බව සමග ඒ ගුණේ ඔබේ ළඟ උපරිම ලෙස තියෙනවා. හැබැයි අවදීන් ඉන්න ඕනේ. සූත්‍ර බව කියන්නේ නිදාගත්තට නම් හරියන්නේ නැහැ. සූත්‍ර බව තියාගෙන අවදීන් හිටියොත් ඔබට මේ ධම නිසිසේ ලැබෙනවා. අන්නේ ලැබෙන ගමන් මාගේ පින්තුනි තමන් ඉන්නේ උපාද නිරෝධයේ පැත්තේද අනුත්පාද නිරෝධයේ පැත්තේද කියලා බලන්න. මේ ඉදිරි පිට තියෙන රූපයේ කැඩෙනවා බිඳෙනවා කියන මට්ටමෙන් ඔබ ඉන්නේ නැත්නම් ඒකත් ඉක්මවල ගිහිල්ලා මේ කැඩෙන්න බිඳෙන්න හම්බ වෙන රූපයේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ මොහොතේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියන මට්ටමෙන් ඔබ ඉන්නේ කියලා බලන්න. ඉදිරිපස රූපයේ කැඩෙනවා බිඳෙනවා කියලා බැලීම උපාද නිරෝධය. ඒක ලෝකේ හැමදාම තියෙනවා. ඒක අනුසෝතගාමී ස්වභාවයයි. භාගවත් මහන්සිය ධර්ම දේශනා කළේ පරිසෝතගාමී නිපුණං දුද්ද සංඝනං. මේක පරිසෝතගාමී ධර්මයක්. උඩුගම් බලා යන ධර්මයක්. ඒක නිපුණ ධර්මයක්. පඬිත වේදනීය ධර්මයක්. ඒක ඊටාම සියුම් ධර්මයක්. අන්නේ සියුම් ධර්ම තමයි පොබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා දේශනා කළේ. පෙර නොයසු විරුද්ධ ධර්මසක් Tamanට පහළුණා කියලා කිව්වේ මේක. ඒ කියන්නේ මේ ඉදිරිපත් රූපය දකිනකොටම ඒ නිරුද්ධ වෙච්ච රූපය දකිනක. රූපේ නිරුද්ධුණු බව නොනින් දකිනක. ඒ දකින මනෝවිඥාණයත් මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියලා තත්ත විපස්සදී කියලා දේශනා කළා. එහෙනම් ඔබ අර බත්තිඟානේ උපමාව හැම වෙලාවෙම මතක තියාගන්න. ඔබට ඇහැට රූපයක් පේනවා නම්, කනට ශබ්දයක් අහනවා නම්, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් දැනෙන හැම අවස්ථාවකම අර බත්තිඟානේ උපමාව එතන ගන්න දක්ෂ වෙන්න. මොකද උපමාව? බට්ටිකේ රස දැනෙනකොටම දැන් මේ දිවේ තියෙන රසය කියලා දැනගන්නවා වගේ ඔබට කුමන දේ මතක් වුණත් ඒ මතක් වෙන අවස්ථාවේදී රූපේ නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියලා දකින දක්ෂ වෙන. අනේ අවස්ථාව හිලියොත් කියන්නේ යත් පඨවේච ආපෝච තේජෝ වායෝ නගාදති පඨවි රූප සංඥාංච එත්තේ සාකිද්ද තේජතා මාදි වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපය තුලින් තමන්ට තමන් හිත නිදහස් කර ගන්න පුළුවන්. මෙන්න මේ තුල ස්ථාවර කිරීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ධර්මදේශනයේ අන්තිමට ගොන මුලින්ම කිව්වා. ඇඩ්‍රස් එක මුලින්ම කිව්වා. ඇඩ්‍රස් එක කියලා තමයි දැන් වන මුලින්ම හඩන් ගන්නේ ධර්මදේශනාව. දැන් තමයි මාතෘකාවට එන්නේ. අද අප ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි සඳහන් වන මග්ග සංයුත්තේන උපාණ්ඩ සූත්‍රය. උපාණ්ඩ කියන්නේ භාගයක් කියන එක. දිනක් භාගවතුන් වහන්සේ සමීපයේ සිටිය ආනන්ද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීන් වහන්සේ එක්තරා කාරණයක් වැටහෙනවා. උපාණ්ඩ මිදම් වික්ඛවේ බ්‍රහ්මචර්යං කල්යාණ මිත්‍තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංගතා කියලා. ස්වාමීන් වහන්සේ එක්තරා කාරණයක් වැටහෙනවා. මොකද්ද? මේ බ්‍රහ්මචර්යාවෙන් භාගයක් රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා තේරෙනවා කියලා. බුදුහාමුදුර මොකද දේශනා කළේ? භාගවත් මහන්සිය දේශනා කරනවා මාහේවන් ආනන්ද සකල මේ වේදන් ආනන්ද බ්‍රහ්මචර්යං කල්යාණ මිත්‍තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංගතා කියලා. ආනන්ද එහෙම කියන්නේපා භාගයක් නෙවෙයි, සමස්ත බ්‍රහ්මචර්යාවම රඳා පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය මත කියලා දේශනා කළා. යම්කිසි කෙනෙකුට කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා නම් අන්න ඒ කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙනවා. සම්මා දිට්ඨිය පෙරමුණේ ගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ලැබෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා ඒ ආර්ෂ්ණ මාර්ගයත් කොයි වගේ ආර්ෂ්ණ මාර්ගයක්ද? විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සංග පරිණාමං කියලා. විවේකය මුසුවෙච්ච, විරාගය මුසුවෙච්ච, ස්පර්ශාදීන්ගේ නිරෝධය දකින වස්සංග පරිණාමී නිවන වෙත යොමු වෙච්ච ආර්ෂ්ණික මාර්ගය. මහතුතුන් වහන්සේ දේශනා කරනවා මේ සමස්ත බුදුදහමම යන්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා. පරක්සරුවත් මාහිමියන් වහන්සේ භාගතුන් වහන්සේ සමීපයේදී සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ එක්තරා කාරණයක් වැටහෙනවා. මේ සමස්ත භ්‍රමචර්යාවම කල්යාණ මිත්‍රත්වය මත නේද කියලා මට වැටහෙනවා කියලා. බුදුහාමර සඳහන් කරනවා සාදු සාදු සාරිපුත්ත සකල නේමී දන් සාරිපුත්ත භ්‍රමචර්යයන් යදිනම් කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවන්තතා. සාරිපුත්ත මැනවි, මැනවි සාරිපුත්ත ඔබ හරියට හරි සමස්ත භ්‍රමචර්යාවම මේ නිවන් මඟම විහිදලා තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ ආලෝකය මත කියලා. අපි මේ ලෝකයේ මේ ලෙස දකින්නේ අද විදුලිය නැති වුණත් මේ දහවල් කාලේ මෙහෙම ලෝකය පේන්නේ අපිට කොහොමද? සූර්යාලෝකය නිසා. නැගෙනහිර දිශාවෙන් අද උදෑසන සූර්යා පෑවුවා. සූර්යා මායනකොටම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අපට පේනවා. අන්න ඒ වගේ තමයි කල්යාණ මිත්‍රත්වය නැමැති සූර්යා අපේ ජීවිතේට ලැබෙනකොට අපට මුළු ජීවිත ගමන් මඟම ප්‍රකට වෙනවා. මේ කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ පුබ්බේක කටපුඤ්ඤතා කියපු විදියට සසර කලාව මහා පින කනිසංශයක් විදියට. අපි කොමන පින්කමක් කරත් ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාම නිබ්බාන පච්චයා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. මට මේ පින් ආනිසංශයෙන් නිවන දක්වාම කල්යාණ මිත්‍රයන් ලැබේවා කියලා මෙසක් ප්‍රාර්ථනාවක් අපේ තියෙනවා. අන්නේ ප්‍රාර්ථනාව නිසා තමයි අද දවසේ අපට මේ කල්‍යාණ මිත්‍රත්වය ලැබිලා තියෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වය තමන්ගේ ජීවිතයට කොයිතරම් ලැබුණාද කියලා බලන්නේ කොහොමද? භාගතුන් වහන්සේ වැද්දපැජි සූත්‍රයේදී දීවජානකෝලිය අහනවා ස්වාමීනි මේ ජීවිතය සාර්ථක කරගන්න යමක් හේතු වෙනවා නම් මොකද්ද කියලා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සම ජීවිතතා කියලා දේශනා කළා. මෙලව සාමාන්‍ය ලෞකික ජීවිතය සඵල කරගන්නත් කල්යාණ මිත්‍රත්වයේ හේතු වෙනවා. ඒ තරක් නෙවෙයි වෙනතනි. සෝතාපද අංගවල කල්යාණ මිත්‍රත්වයේ ප්‍රධාන සාධකයක්. මේ ආධ්‍යාත්මික ගමන් මාගේ අනුපිළිවෙල ගත්තොත් මේ අනුපිළිවෙලේ මුලින්ම ඉන්නේ කල්යාණ මිත්‍රයා. අංගුතර නිකායේ දසක නිපාතයේ තියෙනවා අවිද්‍යා කියලා සූත්‍රයක්. අවිද්‍යා සූත්‍රයේ සඳහන් වෙනවා අවසාන නිස්සාව මොකද්ද ආධ්‍යාත්මික ගමන වගේ ඉන්න කෙනෙක්ගේ කියලා. අවසාන ඉලක්කය මොකද්ද? විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් මොකද කරන්නට ඕන? සත්‍යබෝධංග වඩන්නට ඕන. සත්‍යබෝධංග වැඩෙන නම් මොකද කරන්නට ඕන? සතර සතිපට්ඨාන තුල පිහිටලා ඉන්නට ඕන. සතර සතිපට්ඨාන තුල පිහිටලා ඉන්නට නම් තවත් දෙයක් තියෙනට ඕන. ඒ මොකක්ද? ඒ තමයි ත්‍රිවිධ සුචරිතය ඕන. කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය කියන මේ ත්‍රිවිධ සුචරිතය ඕන. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන නම් මොකද තියෙනට ඕන? ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන නම් මොකද තියෙනට ඕන? සති සම්පජඤ්ඤය තියෙනට ඕන. සති සම්පජඤ්ඤය සම්පූර්ණ වෙන්නට නම් මොකද තියෙනට ඕන? යෝනිසෝ මනසිකාරය තියෙනට ඕන. යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙන්න නම් මොකද තියෙනට ඕන? ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාව ලැබෙන නමකද කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය ලැබෙන තැන කොමග්ද තියෙන්නට ඕන? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නට ඕන පින්තුනි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රද්ධාව, යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය, සතර සතිපට්ඨානය ඔස්සේ සත්බෝධයන් සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වා වූ මේ ගමන මගේ ඉදිරියට යනවා. අද දවසේ අපේ ජීවිතයේට කොයිතරම් දුරට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙලා තියෙද කියලා අපි බලාගන්නේ කොහොමද? අපේ ජීවිතයේට අද දවසේ කොයිතරම් ඉහළ මට්ටමෙන් කල්යාණ මිත්‍රත්වය ලැබෙලා තියෙද කියලා බලාගන්නේ කොහොමද? ඔබ දවසට වැඩිපුරම හිතන්නේ කොමක්ද කියන කාරණේ මත. වෙනත් විදිහකින් කියනවා නම් යම් කිසි කෙනෙක් ඔබට කිව්වොත් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි. හෙට උදේ 9:10 වෙනකොට ඔබ මිය යනවා. කියලා යම් කිසි කෙනෙක් ඔබට කිව්වොත් මේ පැය 24 තුල ඔබ මොකද කරන්නේ? මට කියන්න ඕනේ ඔබ ඔබෙන්ම අහලා බලන්න. ඔබට බලා ගන්න පුළුවන් ඔබට ලැබෙච්ච කල්යාණ මිත්‍රත්වයේ ස්වභාවය මොකද්ද කියලා. ඔබට කල්යාණ මිත්‍රත්වයේ කොයි මට්ටමෙන්ද ලැබිලා තියෙන්නේ කියලා ඔබටම ඔබ ගැන තේරුම් ගන්න පුළුවන්. මේ පැවිදිහන්දර ඔබ පුහුණු කරන දේ ඇත්තම වෙනතන පැවිසි හැදලා තියෙන නම් අපේ හුඟා භාග්‍ය සම්පන්නයි. අපට එක්තරමත් සාතිකයක් දෙන්න බෑ. මේ ඉහළට ගත්ත හුස්ම පහළට යන මොහොතේ අපේ ජීවිත ආසංගෙන් පුළුවන්. අන්න ඒ මොහොත තුළ සැබවින්ම අපි මොකද කරන්නේ? අන්න ඒ තුන මරණය මෙනෙහි කරන්නත් පුළුවන්. මෛත්‍රිය මෙනෙහි කරන්නත් පුළුවන්. කරමු පින්කමක් මතක් කරගන්නත් පුළුවන්. ඒ අතර පින තුනේ මේ රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය බැලීම තමන්ගේ සිතට නැ හැම සිතුවිල්ලක්ම ස්කන්ධ පංචකයක නිමාවක් කියන එක ස්පර්ශ සමුදයන්ට පිට තියන්න පුළුවන් නම් මෙන්න මෙතන තමයි අපිට ඉහෙළම කල්යාණ මිත්‍රත්වය ලැබුණා කියන කාරණේ. අනිත් අතින් අපේ ජීවිතයේ දවසට අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ කොයිතරම් ගමන් කරනවාද කියන කාරණේ. දවසක සීමාවක් ගත්තොත් ඒ දවසේ 24ක සීමාවෙදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කොතෙක් දුරට අපි හිතනවාද ඒ තුළ පිළිටලා ඉන්නවාද කියන කාරණේ. මේක තමයි කල්යාණ මිත්‍රත්වයෙන් ලැබෙන අපට ලොකුම දායාදය. මෙන්න මේකේ අඩුවක් තියෙනවා නම් මොකක්ද ඒ අඩුවේ හේතුව? ඒ අඩුවේ හේතුව කල්යාණ මිත්‍රයන්ගේ අඩුවක් නෙවෙයි. කල්යාණ මිත්‍රයන් ඕන තරම් අපට අද ඉන්නවා. ලෝකේ ඉන්න ඕනෑම කල්යාණ මිත්‍රයෙක් තමන්ගේ අතට ගන්න පුළුවන්. ජංගම දුරකට ගන්න පුළුවන්. එදා අනුරාධපුර සමයේ මෙහෙන්තරේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කල්යාණ මිත්‍රත්වයේ හොයාගෙන තැමීට සිතුල්පව්වට පයින් යනවා. සිතුල්පව්වේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කල්යාණ මිත්‍රත්වයේ හොයාගෙන තැමීට අනුරාධපුරයට එනවා. අනුරාධපුරේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කල්යාණ මිත්‍රයේ හොයාගෙන තිස්සමාරාමයට පයින් යනවා. අද අපට එහෙම අවශ්‍ය නැහැ පිනොතනි. අද අපට අපේ ජංගම දුරකතනෙට ඕනම ලෝකින කල්යාණ මිත්‍රයේ අපට රැගෙන එන්නට පුළුවන්කම තියෙනවා. ඒ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා අපට. ඇසුරු කරන්න කියන්නේ ඒ උන්වහන්සේලා පුහුණු කරන ගුණ අපට පුහුණු කරන්න පුළුවන්. කෙනෙක් ඇසුරු කරනවා කියන්නේ එයා ළඟ ඉන්න එක නෙවෙයි පින්නතුනි. එයාගේ ගුණ දහම්, එයාගේ ආකර්ෂ සම්පත්තිය අපි කොයිතරම් දුරට ඇසුරු කරනවාද කියන කාරණය. අපේ කල්‍යාණ මිත්‍රත්වයේ අඩුවක් තියෙනවා නම් ඒ අඩුව කියන්නේ අපේ පැත්තේම අඩුව. ඒකාතකින් අපට කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න නුවණක් නැමැතිකම. අනිත් නැති. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ළඟදී අපේ අනති විමානයේ කම නොතිබීම. යම් කෙනෙක් මොන ගැහුණාම අපි එය සමග කොයිතරම් දහම් කරුණු සාකච්ඡා කරනවාද? එයාගේ දර්ශනය අපි සාකච්ඡා කරනවාද කියන කාරණය. කෙනෙක් දැක්කාම තමයි අපි කෙනෙක්ගේ චර්යාවෙන් හොඳ කෙනෙක් කියලා කියනවා. කෙනෙක් සංවර නම් අපි හුඟක් ඉක්මනට පහදිනවා. ඒක මූලික පැහැදීමක් විතරයි කියනතුනි. එදා අස්සජි මහින්මියන් වහන්සේ දැකපු අවස්ථාවේදී උපතිස්ස පරිබ්‍රාජකයා සරියුත් මහින්මියන් උන්වහන්සේගේ ප්‍රසන්න ඉදරන් දිහා දැකලා ප්‍රසාදයෙන් පත් වුණා. හැබැයි ශනිබන හැම මොකද ඊළඟට? මෙච්චර ප්‍රසන්න ඉදරන් තියෙන ඔබ පුහුණු කරන්නේ මොකද්ද? ඔබේ ශාස්ත්‍රවරේ කවුද? ඔබ කාගේ දහමද පුහුණු කරන්නේ කියලා ඔබේ දර්ශනය මොකද්ද කියලා ඇහුවා. අපේ පින්නතුනි හොඳ කෙනෙක් හම්බ වුණාම බොහෝ විට අපේ තියෙන සුදුසුකම් ටික තමයි අපි යාට කියන්නේ නේද? නමුත් අපි දක්ෂ වෙන්නට ඕනේ එයා මේ මොහොතේ දන්න දර්ශනය පුහුණු කිරීම මොකද්ද කියලා තේරුම් ගන්න අපි සාකච්ඡා කරන්නට ඕනේ. සාකච්ඡාය පඤ්ඤා වේදිකාවෝ කියලා කාරණයක් සඳහන් කරනවා. කෙනෙකුගේ බුද්ධිය සම්පූර්ණයෙන් බලන්නේ මොකින්ද? සාකච්ඡාවෙන් බලන්නේ. බාහිර ඉඳුරංගෙන් විතරක් කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ. කෙනෙක් අහසින් ඇවිල්ලා පාත් වුණත් ඒක නා පිළවද බුදුදහමෙන් පැහැදෙන්නේ නැහැ. දෙවි කෙනෙක් ඉදිරිය ඇවිල්ලා පෙනිසිටියත් එයාගෙනත් වෙනතුනි පැහැදෙන්නේ නැහැ. අපි අද ඊටාම සුළු දෙයකට පහදිනවා. අපි මොකක් හරි පින්කමක් වීඩියෝ ගත කරනකොට ඒක ඇතමිට නොතිබෙච්ච බෙරහඬක් තියෙනවා නම් අපි හුඟක් පහදිනවා. අන්න බෙරහඬක් තියෙනවා. කොහෙන් මේක ඇවිල්ලාද? මේ ආශ්චර්යයක් දෙවිවරු ඇවිල්ලා එනවා. අපි පින්තූරයක් ගත්තාම දේවතාවයෙක් තිබුණත් අපි හුඟක් පහදිනවා. පින්තුනේ මේකෙන් මොකද මේ කියන්නේ? මේ කියන්නේ අපේ ළඟ දර්ශනයක් නැහැ කියන එක. ඒක ඔබ මොඩ කෙනෙකුට නම් කිව්වට කමන්නේ නැහැ. බුද්ධිය තියෙන කෙනෙකුට නම් කියන්න බෑ. ඔබේ තැන මොකද කියලා තේරුම් ගන්න. හත්තිගාමුග සූත්‍රයේ කියවල බලන්න. හත්තිගාමුග සූත්‍රයේ ඌග ගෘහපතිය කියනවා හෙට දවසේ දානේ පූජා කරනවා නම් අද දවස් රාත්‍රියේ දෙවුරු වැල්ලා මට හෙට දානේ පූජා ගැන හාමුදුරු ගැන විස්තර කරනවා. හැබැයි මට ඒ දෙවියන් ඇවිල්ලා කතා කරා කියලා මගේ හිතේ වෙනසක් නැහැ කියලා. මායින් අවස්ථාවකදී රාත්‍රියේ කාලේ දෙවුරු වැල්ලා මට කියනවා ඌග ඔබ ආරක්ෂා කරන ඔබ පිළිපදින සාඛතෝ දහමක් සාන්දෘෂ්ටිකෝ දහමක් අකාලෝ තථාගත දහමකෝ ඔබ පුහුණු කරන්න කියලා දෙවුරු මට ඇවිල්ලා කියනවා. ඔබ කියනවා දෙවිවරු මට මෙහෙම වැඩ කියන වෙලාවේ මම කියනවා ඔබ කිව්වත් නැතුණත් මම දන්නවා මේ ධර්මයේ සාහතය කියලා. ඔබ මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා. දෙවිවරු ඇවිල්ලා මෙහෙම මාත් එක්ක කතා කරනවා කියලා මට කිසිම විදක සිතේ ඉල්පීමක් උඩඟු බවක් ආඩම්බරයක් හටගන්නේ නැහැ කියලා. මේ තථාගත දහම අභියස පිනොතනි එක දෙවි කෙනෙක් නෙවෙයි මුළු දිව්‍ය ලෝක 6ම බ්‍රහ්ම ලෝක 16මයි පෙනී සිටියත් නැත්නම් ඒ ඇසුරු කරන් ලැබුණත් තමන්ගේ හිතේ කිසිම වෙනසක් නැහැ. ඇයි ඒ? ඊට වඩා මහා මෙරක් වගේ පඤ්ඤා නරණං රතනං මේ ප්‍රඥා නැවතු උතුම් රත්නය තමන්ගේ ජීවිතේ ලැබෙන්නේ. ඒ ප්‍රඥා ආලෝකයෙන් විකසිත වෙනකොට අපට වඩාත්ම වටින්නේ කවුද? අපට වඩාත්ම වටින්නේ කල්යන් මිත්‍රයන්. මේ ධම්මග කියාදෙන මිතුරන් තමයි අපේ ජීවිතේ වටිනම කෙනා බවට පත් වෙන්නේ. ඔබ දන්නවා සරියුත් මහහිමියන් වහන්සේ. සරියුත් මහහිමියන් වහන්සේ උන්වහන්සේ රාත්‍රියේ සැත වෙනකොට එක්තරා කාරණයක් කළා. මොකද ඒ කාරණේ? උන්වහන්සේ බලනවා අස්සජි මහහිමියන් වහන්සේ කොයි පැත්තේ දින්නේ කියලා. ඇයි එහෙම බැලුවේ? අස්සජි හඳුරු තමයි මුලින්ම සරියුත් මහහිමියන් වහන්සේට ධර්ම දේශනා කළේ. විහාරස්ථානයේ සමීපේ ඉන්නව නම් උන්වහන්සේ වෙත ගිහිල්ලා වන්දනා කළේනවා. එහෙම නැත්නම් ඒ පැත්තට වැඳලා ඉන්න පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සරියුත් මහණන් වහන්සේ සැතපෙන්නේ. අපිත් නිදිනකොට පැත්තක් බලනවනේ. අපි බලන්නේ මොකද්ද? කල්‍යාණ මිතුරන පැත්තද බලන්නේ අපි? අපි බලන්නේ බටහිර බලන්නේ නේ. ඔව් බටහිර පැත්ත මොකද්ද කියලා බලලා ඒ පැත්ත නැති පැත්තකට තමයි ඔලුව දාන්නේ අපි. මොන්න අපි දන්නේ නැතුන් ගා ප්‍රඥාවන්තය කියලා නේ. බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච මුළු කල්පයක් තුළ වැහැපු වැහි බිඳුවල ගණනක් කියන්න පුළුවන් මට්ටමේ මහා ප්‍රඥාවක් තිබිච්ච ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක සරියුත් මහණන් වහන්සේ රාත්‍රියේ සැතපුණේ යේ ධම්මා හේතුඵලවා කියලා තමන්ටර ධම්මැස ලබා දෙන්නට හේතු වෙච්ච මුල් ගාථාව කියලා දීපු ගුරුවරයගේ පැත්තට හිස දාලායි උන්වහන්සේ සැතපුණේ. ඒක තමයි පිනතුනි මේ දුකේ නිදහස් වෙන මාර්ගය කිව්වට පස්සේ අපට ඒ තැනට තනන් ජීවිතය කෙනෙක් වටින්නේ. මෙන්න මේ අවබෝධය සමග තමයි අපේ ජීවිත පරිවර්තනයක් වෙන්නේ. භාගතුන් වහන්සේ මේ උපඩ සූත්‍රයේ දේශනා කරන්නේ මෙන්න මේකයි. මුළු ශාසන බ්‍රහ්මචර්යයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියන කාරණය. අපට මේ දර්ශනය මෙහෙණි බුද්ධෝත්පාද කාලයේ අපට අපේ නෝනින් තේරුම් ගන්න බෑ. අපි අනිවාර්යයෙන්ම සුතමේ ඥානය මේක දැනගන්නට ඕන. අසා දැනගන්නට ඕන. අන්නේ අසා දැනගන්න මාර්ගයේදී අපට එකතකින් කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. ඒක ලැබෙන පෙරපිනි. කල්යාණ සහායකා කල්යාණ මිත්‍රයන් හිටියට විතරක් වැඩන්නේ අපි දක්ෂ වෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕනු යාලු කරගන්න. ඕනු යාලු කරන්න පින්නතුනේ වෙන වෙන බඩමුට දීලා බෑ. රූපය නස්සන කළ බෑ. නස්සන ඇඳුම් ඇඳ බෑ කරන්නේ ඒක. වැඩිපුර ලස්සන වෙනවනම් බාහිර දේවල් වලින් බාහිර දේවල් වලින් උපතෙන් තියෙන ලස්සන නෙමෙයි කියන්නේ. බාහිර දේවල් වලින් වැඩිපුර ලස්සන කරන්න උත්සාහ කරන්න කරන්න වෙන්නේ කලන් විතර අපරණ වෙනවා. සාමාන්‍ය විදියට හිතිය පමණට අපිට කල්‍යාණ මිත්‍රයන් සමීප වෙන්න. අන්න ඒකට අපි දක්ෂ වෙන්නට ඕන කල්‍යාණ මිත්‍රයන් යාළු කරගන්න. වර්තමාන අධ්‍යාපනයේ ප්‍රධානතම කුසලතාවයක් විදිහට සැලකන්නේ communication skills කියන එක. සංවේදන හැකියාව කියන එක. අනිත් අය සමග කොයිතරම් භාෂාවෙන් ඒ අය මිතුරුව තබා ගන්න දක්ෂද කියන කාරණය තමයි. නැත්තම් වැඩක් කරනකොට වැඩි පිරිසක් සමග ගැටුම් අඩු කරගෙන වැඩි වැඩ කොටසක් කරන්න යම් කිසි කෙනෙක් දක්ෂද කියන එක මතයි කෙනෙක්ගේ අධ්‍යාපන සුසුකම් බලන්නේ. ඒ නිසා පින්නතුනි අපි අපේ දක්ෂතාවය කියලා කියන්නේ අපි තනියම ඉහළට එන එක විතරක් නෙවෙයි. අපි මේ සමාජයේ තවත් පිරිසක් සමග ඉන්නේ. අනේ පිරිස සමග ඉඳීදී කොයිතරම් මෛත්‍රී සාගතව සුහදව අනිත් අය සමග ගනුදෙනු කරන දක්ෂද කියන කාරණේ වැදගත් වෙනවා. කල්‍යාණ මිත්‍රයන් අපි අපේ සාමාන්‍ය චරිත ලක්ෂණ පෙන්වන්න ඉන්නකොට කල්‍යාණ මිත්‍රයන්ට හරි ඉක්මනින් අතව තේරුම් ගන්න පුළුවන්. හැබැයි ওই ඉක්මනින්ම තේරුම් අරගෙන නිගන වලට එන්නේ නැහැ. ਉਹ බොහෝ කලක් ඇසුරු කරමින් ඉන්නවා. ඒකෙදි පින්නොතනේ අපට ඔහුගේ මිත්‍රත්වය ලැබෙනවා. මිත්‍රත්වය ලැබිලා සාමාන්‍ය යාළුවෙක් වශයෙන් ඉන්න එකක් විතරක් නෙමෙයි පින්නොතනේ කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ. සමහර අය කියනවා අනේ මං අහවලා සමග මෙච්චර අවුරුදු ගණන් ජීවත් වුණා. කිසිම දවසක වචනකින්වත් එහාට මෙහාට වෙලා නැහැ. කවදාවත් මං හිතේ දවගෙන නැහැ. මගේ යාළුව මං අවුරුදු 40ක් ආශ්‍රය කරන අවුරුදු 50ක් හෝඩිය පන්ති නාම ආශ්‍රය කරන කෙනෙක් අනේ කවදාකවත් මගේ හිතේ දෙන දෙයක් කියලා නැහැ කියලා. අපි දැන් ඉන්නේ හරි හොඳ කෙනෙක් කියලානේ. එයාත් හොඳ කෙනෙක් වෙන්න පුළුවන් පිනතුනි. හැබැයි මේකෙන් විතරක් කෙනෙක්ගේ හොඳ බව තීරණය කරන්න බෑ. කෙනෙක් සුහදව හිටියා කියලා විතරක් යා හොඳයි කියලා අපි මං වෙන්නේ තීරණයක් දෙන්නේ. අපේ කෙනෙක්ගේ හොඳ බව බලන්නේ කොහොමද? එතනත් අපි අසුරු කරනකොට අපේ ප්‍රඥාව දිනු වෙන්න කොයි තරම් එයා අපට කාරණා කියලා තියේද මඟ පෙන්වීම කළ තියේද එයා ආදර්ශෙන් හැසිරලා තියේද කියලා කාරණා. එයා අපට බැන්නත් ගැහුවත් නෑ පෙන්නතුනි. එයා අපට බැන්නත් ගැටලුවක් නෑ. එයා අපට හිතරිදෙන දෙයක් කිව්වොත් ගැටලුවක් නෑ. අපට ගැහුවත් කමන්නේ. අපේ ප්‍රඥාව දිනු වෙන්න එයා උදව් කරලා තියෙනවා නම් එයා අපි අතමැදි දේවල් කිව්වට කමන්නේ නැහැ. ඇයි යාමට ඊට වඩා වටිනා දෙයක් දෙන්නේ කෙනෙක්. අන්න එතෙන්දි පෙන්නතනේ කල්යාණ සම්පහන්තකා කියලා කාරණයක් තියෙනවා. කල්යාණ මිත්‍රයන් වෙත නැමෙන්නට ඕන අනතිමානී ගුණය. මොහකටද නැමෙන්නේ? කල්යාණ මිත්‍රයන් ළඟදී නැමෙන්නේ ඔවුන් කියන දේ අහන්නට අපේ දෙසවන් නමනව දෙසවන් යොමු කරනවා. අපේ පින්නතුනේ වටිනාකම තීරණය වන්නේ අපි කොහොමද හිතන්නේ කියන කාරණේ මත. අපි කොහොමද හිතන්නේ කියනක තීරණය වන්නේ අපි වැඩිපුර කාගේ දේවල් අහලද තියෙන්නේ කියන කාරණේ මත. ඔබ ආධ්‍යාත්මික ගමනක ඉන්නවා නම් ඒ වගේම කෙනෙක් ඔබට මුණ ගැහුනොත් එයා කැමති ඔබෙන් යම් යම් ප්‍රශ්න අහනවා. මොනවද අහන ප්‍රශ්න? ප්‍රශ්න තමයි ඔබ කාගේ බණද වැඩිපුර අහන්නේ? කොයි පොතපත දෙය වැඩිපුර කියවන්නේ? ඔයා කාගේ භාවනා පන්තියටද යන්නේ? ඔයා මොනවද මේ දවස්වල ප්‍රැක්ටිස් කරන්නේ? මෙන්න මේ ටිකෙන් තමයි බලන්නේ ඔබ කොච්චර ආධ්‍යාත්මික ගමන් මගක් ඉදිරියට යමගෙන කෙනෙක්ද කියලා. මෙන්න මෙතෙන්නේ පිනුතුනේ අපි දක්ෂ වෙන්නට ඕන ඉහළම ප්‍රඥාවයි ස්පර්ශ කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න, ඔවුන්ගේ දේශනා ඔවුන්ගේ පොතපත ඇසුරු කරන්න. අන්නේ ඇසුරු කරන්න යද්දී ටිකෙන් ටික අපේ ගුණධම් දිනු වෙනවා. ගුණධම් දිනු වෙන එකෙන් අපේ වටිනාකම වැඩි වෙනවා. අපේ වටිනාකම දිනු වෙන්නේ අපි හිතන විදිය අනුව. අපි මොකක් ඉගෙන ගත්ත කියලා, අපිට මොකක් උපාධි තියෙනවා කියලා, අපේ දරුවෝ ගිහිනම විශ්වවිද්‍යාලවල ගිහිල්ලා කියලා, අපිට ලොකු ධනයක් තියෙනවා කියලා, අපිට හොඳ වටින වාහනයක් තියෙනවා කියලා, අපේ ගෙදර තියෙන උසම කන්ද උඩේ කියලා, එහෙම පින්නුත්නේ වටිනාකමක් කියලා නෙවෙන්නේ. තියෙන වෙන්නේ Taman හිතන විදිය අනුව. තමන්ගේ ආකල්ප සම්පන්නිය කොහොමද කියලා. ඇතැම් විට වටිනාම වාහනයක කෙනෙක් යන්න පුළුවන්, යාගේ ආකල්ප සම්පන්නිය කෙරෙහෙල නැහැ පිනතුන. ඒක නා වාහනයෙන් එහෙම යද්දී පාරේ පහින් එනෝ කෙනෙක්. ඒ කන්දම නැගගෙන පහින් සමහර කෙනෙක් එනවා. යා මෛත්‍රී භාන වඩවඩ එන්නේ. එයා අනිත්‍ය සංඥා වඩවඩ එන්නේ. යා ස්කන්ධ පංචකයේ සමුදය බලමින් එන්නේ. යා නිරෝධේ සාක්ෂාත් කරමින් එන්නේ. එතකොට වැඩිපුර වටේ ඉන්නේ අර වාහනය ගෙන කෙනාද, පයින් ඉන්නේ කෙනාද? වාහනේ ගියනකොට දෙමිට අරයා කානුවටත් බෑ නේද දෙනවා සමානලාට. නමුත්තර පයින් ඉන්න මිනිස්යාගේ වටිනාකම ඊට වඩා වැඩි පින්නතුනි. අන්නේ වටිනාකම වැඩි කරන මාර්ගයේදී අපිට කල්යාණ මිත්‍රයන් ලැබෙමින් ටික ටික ගුණධම් අපේ ජීවිතවලට ලැබෙනවා. ඒ ලැබෙනකොට ප්‍රධාන පිළේ ගුණාංගයක් තමයි දානයේ පරිත්‍යාගය අත්හැරීම කියන එක. ඒ අත්හැරීම කාටකින් ආංශ දාන විදිහට කරන්න පුළුවන්. අබේ දාන විදිහට කරන්න පුළුවන්. ධර්ම දාන විදිහට කරන්න පුළුවන්. තේටි මුදාරන් වින්දති දාතා කියලා කියනවා. දන් දෙන තැනැත්තා ඉහළ සතුටක් භුක්ති විඳිනවා කියලා. දානෙන් නොනවති අතහත් පියවර ඉදිරියට යනවා. යා සිල්වන්ත වෙනවා. යා පංචශීලය ආරක්ෂා කරනවා. කායික වාචික සාමරිය ඇති කරගන්නවා. ඒක කොහොමද? සාමාන්‍ය පංචශීලිය විතරක් නෙවෙයි. එයා අනුමත්තේසු වජ්ජේ සුභයදස්සාවේ ඊටාම කුඩා හෝ වරදක් කරන්නත් එයා බය වෙනවා. ඒ විතරක් නෙවෙයි, කරණීයමෙත සූත්‍රයේ කියන විදිහට නැච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදීය නොනැතේ විසින් දොස් කියන එක සුළු වරදක් නොකරන තරමට මෙයා ඊටාම සංවේදී වෙනවා. ඒ තරම් ඉහළ ඩිසිප්ලින් එකක් විනයක් සීලයක් සංවරයක් මෝපාත්තව ගන්න. එහෙම ගිහිල්ලා තින් නොනවති ළඟට එයා මෛත්‍රී භාවනා පුහුණු කරනවා. සම්මේ සත්තා බවඳු සුඛි දත්තා කියලා මෙත් සිත ඉහළම මට්ටමෙන් මෝපාත්තව ගන්න. සුසසංගත ජීවාම වේරිනේසු ආවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහෙරාම ආවේරිනෝ. යසුවසෙන් ජීවත් වෙනව කොහමද? වෛර කරන මිනිසුන් අතරින් වෛර නැති කෙනෙක් විදිහට ජීවත් වෙනවා. අනිත් අය පොඩි දෙයක් අත්දික් මං වෙලා කේන්ති ගන්නවා. මේක නම් එහෙම කේන්ති ගන්නෑ. මේක නම් බලන්නේ තමන්ට අද කේන්ති යන අවස්ථා කීයක් නම් මෛත්‍රියෙන් යටපත් කරන්න පුළුවන් වුණාද කියලා. යාගේ දිනුව යාගේ කුසලතාව ස්කිල් එක මේක. අනිත් කෙනාට බණින් සිදුවෙන අවස්ථා කීයකදී මෙයා නොවන හිටියද? හිතට අමනාප ඇති වෙන්න තියෙන අරමුණු කීයකදී මේ අරමුණේදී නොගිටි හිරියද? මෙන්න ඔහුගේ සාර්ථකත්වය තමන් විසින්ම තමාගේ කණ්ණාඩිය දහම් කැණපෙන් දාලා බලන්න. මෛත්‍රිය උපරිම ලෙස පාක්කා ගන්න පිණිතුයි. තමන්ගේ මේ සිටිවිලට හානි කරන්න කිසිම කෙනෙකුට ඉඩක් දෙන්නේ නැහැ. මෙන්න මේකේ උපරිම මට්ටමෙන් පාක්කා ගන්නවා නම් හුදෙක් දානේ සාමාන්‍ය දානයක් විතරක් නෙවෙයි. ඒ දානය ඡාගාන සුදු වහන දක්වා වැඩෙන්න ඕන. දානය දීලා දානි දුන්නට පස්සේ ඒ කලාව පින්කම භාවනා විදිහට වඩන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙන දානේ දානයක් විතරක් නෙවෙයි. ඒක සංඝහන පස්සනාවක් බවට පත් කරගන්නට ඕන. සංඝහන සුදයක් කරගන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීම හොදේ. ධර්ම ශ්‍රවණය විතරක් නෙවෙයි ඒක සුතමේ ඥානෙ ඉන්න මට්ටෙන් පාත්තා ගන්නම් ධමන පස්සන බාන දකයන්ට ඕන. සීලය හොදේ සීලයක් පමණක් නෙවෙයි ඒක සමාජ සංවර්ධනික සීලයක් වෙන්නට ඕන. ඒ සීලයම සීලානුසුති භාවනාව බවට පත් කරගන්නට ඕන. දෙයන්න පින්දීම හුදෙක්පත්ති කියන කාරණේ විතරක් නෙවෙයි ඒක දේවතානුස්සති භාවනාවක් බවට පත් වෙනට ඕන. මෙන්න මෙහෙම ඉන්නවා නම් එතනට එක්තරා සාධකයක් තියෙනවා. මොකද ඒ සාධකේ? ඒ සාධකේ තමයි සුගතිගාමි වෙන්නේ නැහැ කියලා උඩ විශ්වාසයක් තියෙනවා. යා දුගතිගාමි වෙන්නේ නැහැ කියලා අට විශ්වාසයක් තියෙනවා. ජීවිතේ කොයිතරම් අනතුරුදායක අවස්ථාවක මේදීත් ඔහු දුගතියට වැටෙන්නේ නැහැ කියන විශ්වාසයක් ඔහු තමන් තුළම ගොඩනගාගෙන ඉන්නේ. සාමාන්‍ය සුවදායී මරණයකදී විතරක් නෙවෙයි පින්නතනි. ලෙඩක් හැදෙන මියන අවස්ථාවකදී අපි අකමැති දෙයක් සිදු වන අවස්ථාවකදී මියගියත් අපි දැඩි අනතුරකදී මියගියත් විතරක් නෙවෙයි පින්නතුනි ඇතැම් විට අපි නොකරපු වරදකට ඇතැම් විට දඬුවම් ලැබෙන අවස්ථාවකදී මියනත් පුළුවන්. එහෙම දෙයක් වුණත් කර්මාරූප වෙන්න පුළුවන් කියනතනේ. අද දවසෙත් ලෝකෙ වෙනවා. එහෙම දෙයක් වෙනවා ලෝකෙ වෙනතන. අපි මේ ජීවිතය කරපු වරදකට නෙමෙයි ඇත්තමිට ගියාත්මේ කර්මයක් බලපාලා සමට මේ ආත්මේ නොකරපු වරදකට වැරදි කරුව වෙලා එල්ලුම් ගස් යන ඉන්නවා. ඒක සාමාන්‍ය ගිහියෙක් කරක් නෙවෙයි බුද්ධ කාලේ අපි දානවා සමහර ස්වාමීන් වහන්සේලාට සිද්ධ වෙන එක. සමහර හොරු ඇවිල්ලා ස්වාමීන් වහන්සේක පාත්‍රයක රත්තරන් මැණික් ආදී දානවා හාඳුරු අහු වෙනවා. හාඳුරු උල තියෙනවා. එයාගේ සිදුවීම සිද්ධ වුණා. මෙන්න මෙවැනි අවස්ථාවකදී තමයි මිය ගියන්නේ. තමන් දුගතිගාමී වෙන්නේ නැහැ කියන සහතියක් තමයි තියෙනවද? එහෙම නැත්නම් වෙනුතුන් වහා වහාම ඉක්මනින් වැඩ කරගන්න. මෙවැනි සංකීර්ණ අවස්ථාවකදී වුණත් මිය ගියොත් අපි දුගතිගාමී නොවන මට්ටමට තමන් හිත කොයිතරම් ඉහළ මට්ටමකින් පවත්වා ගන්න වෙනවද? සාමාන්‍ය පොහෙට දවසක් පන්සලට විතරක් වෙනතුනේ මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තමන්ගේ හුස්ම ගැනීම පිට කිරීම මට්ටමටම මේ දහමේ දෙන්ට රීප්ලේස් කරන්න තරම් භාවිත කරන්න තරම් අපට උනන්දුවක් කැපවීමක් තියෙනට ඕන. එහෙම තිබුණොත් විතරයි අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්කම අන්න එතනින් ඉන්න ගමන් ඒ සුගතිය ස්ථාවර ඉන්න ගමන් මේ ආධ්‍යාත්මික ගමන් මගේ දැවැන්ත ලෙස ඊළඟ ඉහළම පියවරට අපි යනවා. ඒ මොකද්ද? ඒ තමයි සතිපට්ඨානය කියන කාරණය. සතිපට්ඨානය අපි මුලින් කියපු විදිහට තමන්ගේ හිත ගැන උපරිම අවධානය, තමන්ගේ කය ගැන උපරිම සංවේදීතාවයෙන් වාසය කරමින් සිතටෙන හැම අරුණක් තුළදීම රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය බලන්න පුළුවන් මට්ටමට සතිපට්ඨාන තුළ පිටනට ඕන. මේක කොයිතරම් අකණ්ඩව පවත්වා ගන්න ඕනද? මේකට උදාහරණයක් කියනවා. එක්තරා පුද්ගලයෙක් කිසියම් භාජනයක සම්පූර්ණ පිරිච්ච තෙල් අරගෙන යනවා. අපිටම බේසමක් නැත්නම් කෝප්පයක් බෝල් එකක් හටියක කට පිරෙන්නම තෙල් අරගෙන යනවා. තෙල් අරගෙන යනකොට කොහොමද වෙන්නේ? නිකන් නෙවෙයි තෙල් අරගෙන යන්නේ, ඉතාම විෂම පුද්ගලයන් ඉන්න. ඒ වගේම රංගන ශිල්පියෙක් රංගනය කරන පිරිසක් මැදින් තමයි මෙන්න මේ තෙල් භාජනය අරගෙන යන්නේ. හැබැයි එක තෙල් බිඳක්වත් වැටෙන්න දෙන්න බෑ. එක තෙල් බිඳක්වත් වැටුනොත් මොකද වෙන්නේ? පිටිපස්සෙන් වදකෙක් එනවා කඩුවකුත් අරගෙන. ඇයි එන්නේ? ඔව් අපේ බෙල්ලට ගහන්න බලන්න. එක තෙල් බිඳක් හරි වැටුනොත් කඩුවකින් ගෙල සිඳන්න බලාගෙන මේ වදකෙක් එනවා අපි යන්නේ කට පිරුණු වාදනයක තෙල් පිරිච්ච වාදනයක ඒ වාදනයක් දැකින් අරන් තමයි යන්නේ. අපට අන්නේ වගේම තමයි අසංවර අවිනේවාදී දුසිල් පිරිසක් මැදින් තමයි මේ ආධ්‍යාත්මික ගමන යන වෙලා තියෙන්නේ. මේ ආධ්‍යාත්මික ගමනේදී අපට උපරිම ලෙස අපේ සංයමය, සතිමත් බව, නුවණ, සති සම්පජඤ්ඤේ අඛණ්ඩව පවත්වා ගන්න වෙනවා. අන්නේ පවත්වා ගන්න මොහොතකදී අපේ සතිපට්ඨානය තුළ උපරිම ඉන්නවා නම් ඒ ඉන්න මොහොතේදී අපට මායාව පේනවා, මායාවට අපිව පේන්නේ. ඒ කියන්නේ බාහිර රූපය තුල හිත බැසගත්තොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මායාව බාහිර කෙනාට අපිව පාලනය කරන්න පුළුවන්. අපට දුක් සැප බාහිරින් දෙන්න පුළුවන්. මේක තමයි හිර ගෙදර, මේක තමයි සැබෑ සිපිරිගේ කියලා කියන්නේ. බෝගම්බර හිර ගෙදර නෙවෙයි, නියම හිර ගෙදර. හිර ගෙදර කියන්නේ බාහිර රූපයක් පේනකොට ස්පර්ශ සමුදයන්ති ඉඳලා නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියටයි මේ තියෙන රූපේ ඉදිරියේ පේන්නේ කියලා කිව්වතින් මතක තියාගන්න අර සුසාන භූමියට යන්න මල බෙර හඬත් එක්කයි මේ ඉන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ දුක් ටිකත් එක්කයි මේ ඉන්නේ. බාහිර රූපේ වෙනස් වීමෙදි සියලුම දුක් ටික විඳ දරා ගන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය දුක් නෙවෙයි. එදා පටාචාරාවට, එදා බන්දුල මල්ලිකාට වෙච්ච තරම් දැඩි දුක් සංතාප ටික නාගති විඳින්න මේ සියලුම සුසුම් ටික තියාගෙන මේ අවිද්‍යාවෙන් ඉන්නේ. ඒක ඉක්මවන්න නම් මේ මාර්ගය අන්තෙ මිදලා අස්තනාදී මේ ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු පදිත වෙන හැම මොහොතේ තුලම අපි දක්ෂ වෙන්නට ඕන එක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නොඉන්න කි. ඒ දකින හැම මොහොතකම අපි සතිපට්ඨානය තුල ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ සෙවණින්නේ. සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරිත කියලා බහදුතු මහන්සේ සකුණාගේ සූත්‍රයෙන් දේශනා කළේ මේකයි. තමන්ගේ පියාගේ ගෝචර භූමියේ පියාගේ විශේෂෙහි පියාගේ ෆීල්ඩ් එකේ වාසය කරන්න කියලා. කවුද අපේ පියා? අපේ පියා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සෙවණේ වාසය කිරීම තමයි සතිපට්ඨාන තුළ වාසය කිරීම කියලා කියන්නේ. සතිපට්ඨාන තුළ වාසය කරනකොට මායාවට අපිව පේන්නේ, අපට මායාව පේන්නේ. පින්නතුනි මෙන්න මේක යථාර්ථය බඩපත් කරගන්න මාර්ගය තමයි මොකද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඉතින් අනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැදගත්කම ඒ අරිෂ්ඨංග මාර්ගයේ කල්යාණ මිත්‍රාසන ලැබෙනකොට ඒක අපට මෙන්න මේ දර්ශනයත් සමග සම්මාදිට්ඨි පුරේදවන් කියපු විදිහට මේ ලෝකෝත්තර දර්ශනය සුතම ඥානෙන් අසා දැනගෙන තමයි මේ ගමන අපි යන්නේ. ඒ සම්මාදිට්ඨිය සමගම සම්මා සංකල්පයත් එක්ක ඉන්නේ. නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියලා මේ සංකල්පනා තමයි අපි වඩන්නේ. මෛත්‍රී සංකල්පන. සම්මා වාචා හැම වචනයක්ම කතා කරන්නේ මේ දර්ශනය තුළ විදියාගෙන. සම්මා කම්මන්ත හැම වැඩක් කරන්නේම මේ දර්ශනය තුළ විදියාගෙන. සම්මා ආජීව හැම රැකියාවක් කරන්නේ රැකියාවට යන්නේත් මේ දර්ශනේ හිතේද. රැකියාව කරන්නේත් මෛත්‍රී වඩමින් මේ දර්ශනයත් එක්ක. සම්මා වායාම කිසියම් උත්සාහයක් කරනවා නම් හැම උත්සාහයක්ම මෙන්න මේ දර්ශනයට එන්නයි, මේ දර්ශනයට විරුද්ධ මාර්ග වලින් වෙන් වෙන්නයි සියලු උත්සාහයන් දරන. සම්මා සතිය මේ දර්ශනයත් එක්ක සතර සතිපට්ඨාන තුළ උපරිම ලෙස ඉන්නවා. සම්මා සතිය මේ දර්ශනයත් එක්ක හැම මොහොතෙම හිත සමාධිමත් කරන භාවනාවක් ඉන්නවා. භාවනා කමටහන් 40ක් තියෙනවා. ඒව හැකියාන්තරට පුහුණු කරලා තමන්ගේ ජීවිතයට වැඩිපුරම පුහුණු කරන්න පුළුවන් භාවනාව මොකද්ද කියලා තමන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන සම්මා සමාධිය උපරිම ලෙස පාත්තා ගන්න උත්සාහ කරනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානති කියපු ආකාරයට ඒ සමාධිමත් වෙච්ච සිතින් තමන් අර කලින් අසා දැනගත්තු දර්ශනය ස්කන්ධ මාත්‍රිකේ සමුදේවේ නෝනෙන් විදර්ශනා කරනවා. මෙන්න මේ ධර්ම ගබඩ ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයන්ගෙන්. අනේ කල්‍යාණ මිත්‍රාශ්‍රය වැඩගත්කම තමයි පේනතුනේ මේ උපණ්ඩ කියන සූත්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කළේ එදා ආනන්ද මහින්න වහන්සේට. සූත්‍රයේ සාරාංශය මේක. ඊළඟ පැයේදී ඔබට භාවනා වැඩසටහන යන්නේ ඒකත් මේ සමගම අපි දිගටම ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔබට එළියට එහෙම ගිහිල්ලා කෙනෙකුට එන්න අවශ්‍ය නම් අනිත්ට බාධාක් නොවන ගිහිල්ලා එන්න. අනිත් වෙනතුන් දිගටම මේ සමග රැඳී සිටින්න. ඉතින් තමන්ගේ ළඟ කෙනෙක් ඇතැම් විට වෙහෙස නිසා හෝ නිින්ද එහෙම යන්න පුළුවන්. ඉතින් ළඟ කෙනා දැනගන්නවනේ යාට පොඩ්ඩක් කතා කරන්න. හිමින් සැරේ යාට පොඩ්ඩක් අඟවන්න ඕනේ දැන් නිින්ද ගිහිල්ලා කියලා. ඒක තමයි කල්‍යාණ මිත්‍රත්වයේ කියන්නේ. ඉතින් තමන් ළඟ ඉන්න කෙනාවත් තමන්ට යාළු කරගන්න බැරි නම් ඉතින්. ඉතින් ලොකු අඩුවක් නේද නේද? ඒක නමනාප වෙන්න බෑ එහෙම කළයි කියලත් අනිත් දේ තමයි එයා වාඩි වෙනකොට මෙයා පොඩ්ඩක් හරි යාළු කරගන්න තියෙන නිින්දක අවදි කරවන්න බලාගෙන. නැත්තම් කියන්නේ ගන්න පුළුවන් අවදි කරේ කියලා නේද? ඉතින් පින්නතුනි කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ මේක අමාරුවන් ටිකක් හිටගෙන ඉන්න මූණ ටිකක් හොදන් ඉන්න. ඉතින් ඇවිදින්න මෙතන ඕනම් ටිකක් ඇවිදවිද හරි මේ ධර්මයේ අහන්න ගන්න උත්සාහ කරන්න. ඉතින් අපි කාටවත් ශාරීරික අඩුපාඩුකම් තියෙනවා, ලෙඩ රෝග තියෙනවා, ඒව තියෙන අතරේ තමයි අපි කවුරුත් මේ කරන්නේ. පින්නතුනි අපි මේ කතා කළේ බුදුදහමේ දර්ශනය සහ ඒකේ ප්‍රායෝගික වැඩ පිළිවෙල. එතකොට මේ දර්ශනයත් එක්ක අපට ජීවිතේ ලැබෙන ප්‍රධානම දේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. ශ්‍රද්ධාව කියන එක අපි පිනොතුනේ ඊටාම මනවින් තේරුම් ගන්නට ඕන. ශ්‍රද්ධාව කිව්ව ගමම ඔබට මතක් වෙන්නේ බුදුහාඳුරන්ට වැඳගෙන ඉන්න එක. බුදුහාඳුරන් ලොකෝ බුද්ධ පූජා කියන එක තමයි ඔබට ශ්‍රද්ධාව කියව ගම මතක් වෙන්නේ. ඒකත් ශ්‍රද්ධාව බාහිරට ප්‍රකට කරන ලක්ෂණ තමයි. නමුත් පින්වතුනේ ශ්‍රද්ධාව කියන කීට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒකට උදාහරණයක් කියන්නම්. බහගතුන් වහන්සේ සඳහන් කරන උන්වහන්සේ බෝධිසත්ව කාලයේදී ආලාර කාලම් උදකරා මැසුරු කරනකොට උන්වහන්සේ ක්‍රියා කරපු ආකාරය. උන්වහන්සේ බෝධිසත්ව කාලයේ සඳහන් කරනවා දුෂ්කර ක්‍රියා කරන සමයේ සහ සත්‍යගවේෂී කාලයේදී ආලාර කාලාමට ශ්‍රද්ධාවක් තිබුණා නම් මටත් ඒ ශ්‍රද්ධාව තිබුණා. උද්දකරාම පුත්තට ශ්‍රද්ධාවක් තිබුණා නම් මටත් ඒ ශ්‍රද්ධාව තිබුණා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ශ්‍රද්ධාව පහළ වෙන්නේ ඇති වෙන්නේ බුදුදම සංඝ කියන තෙරුවන් පහළවන්න පස්සේ කියලානේ. දැන් බලන්න මේ බුදුහාමුදුරුවෝ මේ බෝසත්යන් වහන්සේ බුදු වෙන කලින්ම ශ්‍රද්ධාවක් තිබිලා නැහැ. එහෙනම් මොකද ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ පින්නතුනේ දැන් ඔබ අද දවසේ ඔබට තියෙන ශ්‍රද්ධාව මොකද්ද? අද දවසේ ඔබට තියෙන ශ්‍රද්ධාව බලගන්නේ කොහොමද? ඔබ අද දවසේ දවසට වැඩිපුර කාලයක් කැප කරන්නේ දවසට වැඩිපුර හිතන්නේ ඔබ කොමක් ගැනද කියන කාරණය. ඔන්න ඔබේ අද තියෙන ශ්‍රද්ධාව. ඔබ අද වැඩිපුර හිතන්නේ ඔබේ රැකියාව ගැන නම් ඔබ හිතන්නේ අන්න ඒකෙන් තමයි ඔබට වැඩිපුර සැප ලැබෙන්නේ කියලා. ඔබ අද දවසේ වැඩිපුර හිතන්නේ ඉගෙන ගන්න දරුව ගැන නම් ඔබ හිතන්නේ ඔබට ජීවිතේ වැඩිපුරම සතුට ලැබෙන සැනසීම ලැබෙන දරුව ගැන හිතුවාම කියලා. දරුවගෙන් කියලා. ඔබ අද දවසේ වැඩිපුරම හිතන්නේ ඔබේ ළඟ තියෙන රන් ආභරණ ගැන නම් නැත්නම් බැංකු පොතේ තියෙන සල්ලි ගැන නම් නැත්නම් ඒකට වෙන මාසික පොලිය ගැන නම් ඔබ අද දවසේ වැඩිපුර හිතන්නේ ඔබේ ශ්‍රද්ධාව ආදයට එන්න තියෙන්නේ. ඔබ ආදේ වැඩිපුර හිතන් ඉන්නේ ඔබේ රූප සම්පත්තිය ගැන නම් ඔබේ අද ශ්‍රද්ධාව තියෙන එතෙන්ට. ඔබ හිතන් ඉන්නේ ඒක ගැන හිතනකොට ආද සතුට වැඩිපුර ලැබෙන්නේ කියලා. ඔබ වෙනත් පුද්ගලයෙක් ගැන නම් අද වැඩිපුර පැහැදීමට පත් වෙලා ඉන්නේ සාමාන්‍ය පුද්ගලයන් කෙනෙක් නම් ඔබ හිතන් ඉන්නේ ඒක නාගෙන් තමයි ඔබට අද වැඩිපුරම සතුට ලැබෙන්නේ කියලා. ඔබ අද වැඩිපුරම හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිතේමනම් වැඩිපුර සතුට ලැබෙන කියලා. එහෙනම් ඔබ අද දැල්ස වැඩිපුර කරන මොකක් ගැනද? බුද්ධානුස්සති භාවනා. ඔබ අද වැඩිපුර සතුට ලැබෙන්නේ සංඝරත්නය ගැන හිතනවා නම්, ඒ ගැන හිතනවා නම් ඔබ අද වැඩිපුර කරන්නේ සංඝානුස්සති භාවනා. ඔබ අද වැඩිපුර හිතන්නේ ධර්මෙ මෙනෙහි කිරීම නම්, ඔබ අද වැඩිපුරම හිතන්නේ කුමක් ගැනද? දුකේ හට ගැනීම හා නිරෝධය ගැනයි ඔබ වැඩිපුරම හිත තියෙන්නේ. මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන පැහැදීම ප්‍රසාදය ශ්‍රද්ධාව. එදා එනම් ආලාර කාලාමට උද්දකරාම පුත්තට ළඟදී ශ්‍රද්ධාව තිබුණා කියන්නේ මොකද්ද? එදා ඒ අවස්ථාවේදී කරන්න තිබෙච්ච ආකින් සංඥායතන, නේව සංඥා, නා සංඥායතන කියන ඒ ධානයන් ගැන තිබෙච්ච සම්පූර්ණ විශ්වසනීයත්වය, කොන්ෆිඩන්ස් එක. එදා ඒකට විශ්වාසය තියලා තමයි ඒ මට්ටමට පත් වුනේ. ඒ මොහොත හිතුවේ එදා උපරිම ආධ්‍යාත්මික දියුණුව ඒ ආලාර කාලා මුදකරම් පුත සඳහන් කරන ආකින් සංඥායතන සහ නේව සංඥා නා සංඥායතන දෙක මත හිත තියා ගැනීමයි ඉහළම ආධ්‍යාත්මික දියුණුව කියලා එදා හිතාගෙන හිටියේ. හැබැයි පස්සේ තේරුම් ගත්තේ ඒක නෙවෙයි සැබෑමුත්‍ය කියලා ඕන අතහැරලා ගියා. ගිහිල්ලා තමයි අර අන්ත දෙකෙන් මිදලා මධ්‍යේන අරසිංහ මාර්ගයෙන් මේ දුක ඉක්මවලා ගත්තේ අරසිංහ මාර්ගයෙන්. එහෙනම් පින්වතුනි, ශ්‍රද්ධාව කියන්නේ ඇත්තට මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපට ඉහළම දේ ප්‍රැක්ටිස් කරන්න කියලා කිව්වනම් අන්නේ ප්‍රැක්ටිස් කරන්න කියලා, පුහුණු කරන්න කියලා කියපු දේ ගැන දෙන විශ්වාසනයක්. අන්නේ ඒ දේ ගැන දවසට වැඩිපුර සීකරීම. අන්නේ දේ වැඩිපුර දවසට පුහුණු කිරීම. දැන් පින්වතුනි, මෙහෙම කිව්වම අපිට හිතේ එනම් පන්සලටවත් එන්න වෙයි, ආරණ්‍යකටවත් යන්න වෙයි, දරුවෝ ටිකක් අත්තර ගන්න වෙයි, එහෙම කියලා හිතේනේ. ඉගෙන ගන්න දැන් උපාධිය පශ්චාත් උපාධිය අයින් කරගන්න වෙයි, රැකියාවෙන් එන අයින් වෙන එහෙම කියලා. එහෙම එකක් නෙමෙයි මේ පින්වතුනි කියන්නේ. ඔබ කරන දැනට කරන සාමාන්‍ය කටයුතු, ධර්ම කටයුතු එහෙම කරන්න. ඒක දැනට ඔබ 75 80ක් ජීවිතේ යම් කිසි කැපවීමකින් කරනවා නම් ඒක එහෙම කරන ඔබ. ඒක පොඩ්ඩක්වත් අඩු කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒක එහෙමම කරන ගමන්ම මේ ධර්මයේ පිළිබඳව තියෙන දැනුම සහ භාවිතය ඒ 75ට 80ට වඩා ඉහළ තැනකින් පවත්වා ගන්න. මෙන්න මේක කියන්නේ. අර දේ තමන් කරන යුතුයකම් විදියට, තමන්ගේ වගකීම් විදියට දෛනික ජීවිතය කරන ගමන් ඔබ දන්නවා ඒ කිසිම දෙයකින් සමන්ට අවසානයේ නියම සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ හැමදේම වෙනස් වෙන දේවල්. ඒ කිසිම දෙයක් තමා කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ හැම දෙයක්ම අල්ප ආසාදයි, බහු ආදීනවා. ඒ හැම දෙයක්ම ජරා මරණ ස්පර්ශ කරමින් තියෙන්නේ. අන්නේ ජරා මරණ ස්පර්ශ කරමින් තියෙන ලෝකයේ මා අදැසුරු කරන දෙයට වඩා ජරා මරණ ස්පර්ශ නොවන දෙයක් මගේ ජීවිතේ ඉහළම තැනින් තියා ගන්නවා කියන හැඟීම ඇති කරගන්න. අන්නේක ළඟදී තමන් බලන්න, තමන් මේ ඉන්නේ ස්පර්ශ සමුදයන්තයේ තියෙන දේවල් වලින් සැප විඳින්නේ නැත්නම් ස්පර්ශ නිරෝධයන්තයෙන් සමා සැප විඳින්නේ කියලා තමන් බලගන්න. හටගත්තු දෙයක ආකල්පයක, රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක පහස ලබන නම් ඔබ කැමති, ඔබ අවංකව තේරුම් ගන්න ඔබේ ජීවිතයේ දුකෙන් අවසානයි. ඔබ අවසාන බලාපොරොත්තු විදිහට තියාගෙන ඉන්නේ ඔබේ දරුවන් නම්, රැකියාව නම්, ළඟම ඥාතීන් නම්, රැකියාව නම්, තමන්ගේ නිවස නම්, තමන්ගේ ගෙදර නම් වැඩි දෙයක් තියා, තමන්ගේ රූප සම්පත්තිය නම් කල් තියාම තේරුම් අරන් ඉන්න ජීවිතේ දුකෙන් අවසන් වෙන්නේ කියලා. ඇයි මේ කිසිම දෙයක් කවදාවත් සැප වැඩි වෙන දේවල් නෙවෙයි. එන්න එන්නම සැප අඩු වෙන දේවල්. අන්නේ දේවල් ලැබියස සැප වැඩි වෙන දේ මොකද්ද? සැප වැඩි වෙන්නේ යත්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගාදති. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප ස්පර්ශ නොකරන දෙයක් පිළිබඳව නම් ඔබේ හිත පහළ වෙලා පිළිදලා තියෙන්නේ. නැත්නම් යත්ත පඨවි ආපෝච වගේම සව සඳහන් වෙනවා ජටා සූත්‍රයේ යත්ත නාමච රූපංච අසේසම කරුජ්‍යති පටිගම් රූප සංඥංච එත්තේ සාචිත්ත තේජහං කියපු විදිහට මේ නාම රූප දෙකම Nirodhe දැක්කනම් නාම රූප සමුදෙංගලා නාම රූප Nirodhe පැත්තට නම් යන්නේ මෙන්න මෙතෙන්දි පේන තුනේ අපිට හිතා ගන්න පුළුවන් දුකෙන් නිදහසන මාර්ගය තමයි ඉන්නේ කියලා. ඒකට නෙවෙයි බාහිර කිසිම දෙයක් වෙනස් කරලා තියා අඩු ගන්න තමන්ගේ ශරීරයේ වෙනස් වීමක දිවත් තමාව කම්පාටපත් කරන්න බෑ. මේක තමයි කියන්නේ ධම්මදීපා වික්‍රේ විහෙරත ධම්මසරණා ඥාන සරණා. ධම ජීවිතයේ දිවයින පහනක් ආලෝකයක් කරමින් වාසය කරන්න කියලා. මෙතෙන්ට ආව ගමන පිනුතුනේ මොකද ඊළඟට වෙන්නේ? අපට අපේ ජීවිතයේ සදාන් නොනිමෙන පහන් තුනක් ජීවිතේ ප්‍රකට වෙනවා. ඒ මොනවද? ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන්. කොතන ගියාද? ධර්මයේ දෙකේදීම මෙන්න මේ ත්‍රිවිධ රත්නය හරියට මැණික් පහන් තුනක් වගේ අපේ දිවිමඟ පහන් කරනවා, දිවිමඟ ආලෝකවත් කරනවා. මේ තුنين බැහැරව අපි මොහොතක්වත් වෙන් වෙලා ඉන්නේ නැහැ. අපේ ජීවිතේට කිසිදු බියක්සයක් එන්නේ නැහැ. මේ තෙරුවන තමයි ජීවිතේට ආදර්ශය කරගෙන ඉන්නේ. ඒ තෙරුවනවත් බාහිරම වෙන තෙරුවනක් නෙමෙයි මේක. අභ්‍යන්තරේම ඒහි පස්සික කියන විදිහට ඕපන එක කියපු විදිහට තමන් තුළින්ම තමා මේ පිළිසරණ සජීවී කරගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ සජීවී කරගත්තා කියලා බලන ප්‍රධානතම සංකේතය තමයි මේ සම්මා දිට්ඨිය සමගම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික තමන්ගේ ජීවිතයේ අඛණ්ඩව පිළිටනට ඕන. ආරෂ්ඨිය මාර්ගය සඳහන් කරන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාධිසා කියලා. ආරෂ්ඨිය මාර්ගයේ ඍජු මාවත. මේක අභේ නිර්භය මාවත. අපි ජීවිතේ බොහෝ කරදර කම්කටොළු විඳගෙන ඇවිල්ලා ගිරි දුර්ග වන දුර්ග ජල දුර්ග පසුකල ගිහිල්ලා අපි ලස්සන කියලා තැනක ඉතාම ලස්සන සුන්දර සානුවකට තැනිතලා බිමකට අපිපත් වෙලා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපිට මේ ආරෂ්ඨංගික මාර්ගය මොන ගහලා තියෙන්නේ. මේක තමයි නිර්භය මාවත. මේක තමයි ලස්සන රතු පළසක් වගේ රාම් පළසක් වගේ අපේ දිවි මඟ ගමන් කරන්න තියෙන මාවත. තමා කුමන දේ කරත් ආරෂ්ඨංග මාර්ගය අංගයක් විදිහට යන්නේ. මෙතනපත් වුණාට පස්සේ පිනුතුන් ජීවිතේ ගෙන යන්නේ හරිම ලේසි. මෙතන එනකන් තමයි අමාරු. මේ දර්ශනෙට එනකන් ආරෂ්ඨංග මාර්ගය රැකීම සීල සමාධි ප්‍රඥා රැකීම වෙහෙසක් පිනුතුනි. හැබැයි මේ දර්ශනෙටපත් වුණාට පස්සේ අමාරුව වෙහෙස මොකද්ද? ආරෂ්ඨංග මාර්ගය රැකීමද? රැකීමේ පිනතුනේ ආරෂ්ඨංග මාර්ගයෙන් ඉවත් වීම. හරියට මාළුවේ ගොඩ දැම්ම වගේ මාළුවේ පතරේ ගොඩ දැම්මම මාළුවට හරිම අමාරුයි, අසහනයයි, අපහසුයි. අනේ වගේ තමන් මිච්ඡා දිටියට යනකොට මිච්ඡා සංකල්ප ඇති වෙනකොට මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත පොඩ්ඩක් හරි ඇති වෙනකොටම තමන්ට අමාරුයි. ඉක්මනට මේකෙන් අයින් වෙනවා. අර සඳහන් වන්නේ විතක සංඛාන සූත්‍රේ අකුසල සිටවිලන් එනකොටම හරියට ආදීනව දස්සාවේ කියලා. ලස්සනට ඇඳගෙන ඉන්නකොට හරියට මිය ගිහිපු කුණු වෙච්ච සතෙක්ගේ කුණක් ඇඟට දැම්ම වගේ යාට හරිය පහසුවක් මේ මිච්ඡා අංගවල පිළිලෙඳීම. ඔව් ඉක්මනටම මේ සම්මාදිට්ඨිය අංග සමග වාසය කරනවා. මේ වාසය කිරීමේ කෙටි මාර්ගය තමයි කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. මේ දර්ශනේ ලැබුණට පස්සේ අපි පිළිපදින මාර්ග ටික තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම විදියට කියන්නේ. එක දැනක කියනවා සතර සතිපට්ඨානය රැගෙන කියලා. එක දැනක කියනවා සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වඩන්න කියලා. තවත් දැනක කියනවා සතර සතර සම්‍යක් ප්‍රධාන වීර්යය සතර ඍද්ධි පාද වඩන්න කියලා. තවත් තැනක කියනවා පංච ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. තවත් තැනක කියනවා පංච බල ධර්ම වඩන්න කියලා. තවත් කෙනෙකුට දේශනා කරනවා සත්බොජ්ජංග වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ආරසංගික මාර්ගය වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා සමථ දර්ශනා වඩන්න කියලා. මේ විවිධ මාර්ග වලින් දේශනා කළ තියෙනවා ඒ ඒ පුද්ගලයන්ට අනුව ඒ ඒ ඔඩියන්ස් එකට අනුව අනුශාසනා වෙනස් කරලා තියෙනවා. නමුත් දර්ශනයකයි මේ සමත පූර්වාංගම විපස්සනාවේ තියෙන ලක්ෂණය. මුලින් සමතේ වඩල විපස්සනාට යන එක. හැබැයි ධර්මයේ ටිකක් දැනගත්තු අය සහ ගැඹුරින් ධහම දන්න අය ඇතැම්ට කියයි මෙහෙම අපිට එන්න ඕනේ ඉක්මනටම අපිට යන්න මාර්ගයක් තියෙනවා නම් හොඳයි කියලා. එහෙම දේශනා කරලා තියෙනවා. විශේෂයෙන් සුභක පුද්ගලයන් අත් කියන්නේ gifted අය කියලා. බොහොම බුද්ධිමත් අය මොන ගහේ අවස්ථාවකදී බුදුහාඳුර ඍජුවම විපස්සනා පූර්වාංගම සමතේ දේශනා කළේ තියෙනවා. අර අපි මුලින්ම සඳහන් කළේ කාරණා ටික. අපිට වඩන්න තියෙනවා නම් ස්කන්ධ පංචකයේ සමුදය බලන්න කියලා, නැත්නම් නිරෝධයන් ස්පර්ශ කරන්න කියලා. ඇහැට රූපයක් දකින්නකොටම දැක්ස වෙන්න මේ නිරෝධයේ රූපයන් දකින්නේ කියලා. මේකට තමයි කියන්නේ දිට්ඨිය දිට්ඨවත් අංසුතේ සුතමත් ආදි වශයෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ඊටාම ඉක්මනින් අරහත් භාවය සාක්ෂාත් කරගන කවුද? බාහ්‍ය දාරුකේරිය වගේ බුද්ධිය තියෙන සමාට ඉන්න පුළුවන්. ඒ වගේ ඒ පැත්තෙන් විදර්ශනා පැත්තෙන් වඩන්න පුළුවන් අය. එහෙම වඩන්න පුළුවන් නම් වේගයෙන්ම අවිද්‍යාව දුර වෙනවා. සිතේන හැම අරමුණක්ම අපට මතක් වෙන රූපයක් එක්ක ඒ මතක් වෙන හැම අවස්ථාවකදී රූපේ නිරුද්ධ වෙලා කියලා බලන්න. බත් පිඟාන උපමාව මෙතෙන්ට සම්බන්ධ කරගන්න. බත් පිඟාන දකිනකොටම කට රස එනකොටම රස දැනෙන්නේ දිවේ තියෙන රසය කියලා බලන්න. රූපේ ඉදිරියට පේනකොටම රූපෙට බැස ගන්න එපා. ඒකයි දේශනා කළේ අනාත්ම නිගේ සිටුමාට අවවාදයක් විදිහට දේශනා කළේ. න චක්කු විඥානං උපාදිස්සාමි න චක්කුං උපාදිස්සාමි න රූපං උපාදිස්සාමි න චක්කු විඥානං උපාදිස්සාමි න ච මේ රූපනිස්සිතං විඥානං බවිස්සති න ච මේ චක්කුනිස්සිතං විඥානං උපාදිස්සාමි න ච මේ චක්කු විඥානනිස්සිතං විඥානං බවිස්සති ආදි වශයෙන් දේශනා කළේ. මේ අස්ථාන ආදී කිසිම තැනක හිත බැස නොගන්නා විදියටම හිත මේ අරමුණ වලින් නිදහස් කරගන්න කියලා. එහෙනම් පින්තුනේ මෙන්න මෙතෙන්දී මේ දර්ශනයත් එක්ක අපට මොන ගැහෙන කාරණා කීපයක් තියෙනවා. දර්ශනේ ඊටාම ගැඹුරට යනකොට එකාතකින් පටිසම්පාදය අනේතකින් චතුරාර්ය සත්‍යය ඒ වගේම අනිත් පැත්තෙන් ස්කන්ධ පංචකය එක තැනදී එකම සංදීදෙ මුණ ගැසෙන්නට ඕන. දැන් හොඳට කල්පනාවෙන් ඉන්න. දැන් මේ ටික හම්කන් දීම ඔබ භාවනා කිරීමක්ම වෙනවා. සම්පූර්ණ විදර්ශනා භාවනා කිරීමක්මයි. දැන් ඇස් දෙක වහගෙන භාවනා කරේ නැහැ කියලා අමුතෙන් අවසානේ මුත් කියන්නේ නැපානේ. අපි මුලදෙම කිව්වා මේක සම්පූර්ණ විමුක්තායතනයක් කියලා. එතකොට අපි කියුවේ පරිසම්බාධය චතුරාර්ය සත්‍ය පංචස්කන්ධය මේ තුනම එක තැනදී අපිට මුණ ගැහෙන්නට ඕන. මොකද මුණ ගැහිම කියලා කියන්නේ අපේ ජීවිතයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාකාරීත්වය. ඇත්තටම මේ මොහොතේ අපේ සිතේ මොකද වෙන්නේ කියන කාරණා. අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇසට රූප දැකීම, කනට ශබ්ද ඇසීම, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, සිතට සිතුවිලි. මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඇසට රූපයක් පේන අවස්ථාවේදී මොකද වෙන්නේ? ඇසට රූපයක් පේනීමේ අවස්ථාව කියන්නේ මේ මොහොතේ ඇස නිර්මාණය වෙලා තියෙනවා අපේ මනසේ ස්වභාවයට අනුව. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ බාහිර රූපයේ තියෙන විදිහේ තමන්ට පේන්නේ කියලා. බාහිර රූපයේ තියෙන විදිහට නෙවෙයි පින්නතුනි තමන්ට පේන්නේ. එහෙනම් පේන්නේ කොහමද? ඔව් බොහොමදයි. ඇසේ ප්‍රසාදය අනුව තමන්ගේ ඇසේ මේ මොහොතේ තියෙන ප්‍රසාදයේ තමනටයි තමන්ට රූපය පේන්නේ. එතකොට ඇස තීරණේ කොහමද? ඇස තීරණේ වන්නේ ඒකට පාදක වෙච්ච චේතනා පැත්ත, අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ ආදී මානසික ස්වභාවයක් තියෙනවා. අන්නේ මානසික ස්වභාවයට අනුව තමයි හැම මොහොතෙම මේ ඉන්ද්‍රිය ටික නිර්මාණය කළ දෙන්නේ. එතකොට මේ හේතු වලට අනුව ඇස ආදී ආයතන හැම මොහොතෙම අලුතෙන් නිර්මාණය කළ දෙනවා. ඒක දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ හැම දෙයක්ම අහුත්වා සම්බුතං පුත්වාන භවිස්සති. පෙරණති බිහි හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුත් වෙනවා. එතකොට ඇසට රූපයක් පේනකොට මොකද වෙන්නේ? ඇසෙන් රූපයක් බලනවා නම් දැන් ඇස මුලින් නිර්මාණය වෙලා තියෙනවා. ඊට අනුරූපව රූපය පතිත වෙනවා. විඥාණය, චක්කු සංපස්සය, චක්කු සංපස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන, ඊට පස්සේ විපාක මනෝ ධාතු කියන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවක් තියෙනවා. මේව සලකන්නේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ විදිහට. මේ සියල්ලක්ම සැපක්වත් නෙමෙයි, දුකක්වත් නෙවෙයි. මේ කිසිවක් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේ විපාක මට්ටමේ විපාක මාත්‍රයක්. මේව අව්‍යාකටයි. නමුත් ස්වභාවය තමයි මේ මට්ටමේදී අපට මේ විපාක මට්ටමේදී ඒ රූපය ගැන චක්කු විඥාණයෙන් සම්පූර්ණ දැනගන්න අපට පුළුවන් කමක් නැහැ. මෙතෙන්ටම තමයි කියන්නේ බුදුදහම එක්තරා ප්‍රකාශයක් සඳහන් වෙනවා දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි මේක පැත්තකින් ස්කන්ධ පංචකය කතා කරන්නේ. අනිත් පැත්තෙන් ඒත් එක්කම චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. දැන් දුක්ඛ සත්‍ය දුක්ඛ කියන වචනේ කිව්ව ගමම අපිට මොකක්ද හිතට එන්නේ? සාමාන්‍යයෙන් අපිට ඒ ටික තමයි අපිට ඉංග්‍රීසි වලින් කියනවා නම් suffering, නැත්නම් dissatisfaction, unsatisfactoriness වගේ වචන තමයි මතක් වෙන්නේ. ඒත් වෙනතනි බුදුදහමේ විශේෂ ප්‍රකාශය සඳහන් වෙනවා. මොකක්ද ඒ? තමයි මුළු ලෝකයක් ඇස් ඇරවන ප්‍රකාශයක් තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා යමක ප්‍රකරණයේ සංඛ්‍යාමකේ විශේෂ ප්‍රකාශයක්. ඒ තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් අන්න ඒ දේ හැර වෙනත් යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. If there are anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering. That is not suffering. කායික දුකක්, චේතසික දුකක් නැති යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. එතකොට මේ ප්‍රකාශි ලෝකෙට කිව්වොත් දැන් බුදුදහම අසුභවාදී දහමක් දුක ගැන කියන දහමක් කියලා කියන ඇයට මොකද වෙන්නේ? සංකුන් මෙයාගේ ප්‍රකාශයෙන් වෙනස් කරගන්නවා. මේ කියන්නේ පිළිතුරේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර විපාක මට්ටමේ අවස්ථාව. හැබැයි තම ප්‍රකාශයක් එතනම අනිත් පැත්තට කියනවා කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. කායික දුකයි චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා, ඒක දුක්ඛ සත්‍යකුත් වෙනවා. ධම්මචක්ක සූත්‍රයේ කියන විදිහට ජාති විදුක්ඛා, ජරා විදුක්ඛා, ව්‍යාධි විදුක්ඛා කියපු විදිහට ඒ දුක ඒක දුක්ඛ සත්‍යයක් කියනවා. ඒකට දුක කියනක් කියනවා, ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. වෙනදින මෙතන ඉතාම අවධානයෙන් අහන්න. මෙතන තමයි බුදුදහමේ සම්පූර්ණයෙන්ම ටර්නින් පොයින්ට් එක අපි ආධ්‍යාත්මික මාර්ගයට යනවද නැද්ද කියන එක. විතරක් නෙවෙයි බුදුහාඳුරු කෙනෙක් ලෝකේ පහළ වුණාද කියලා බලන අවස්ථාවක් මෙන්න මෙතන. මේක තේරුම් ගැනීමත් එක්ක. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. දැන් ලෙඩවේ, මහලුවේ මරණ ආදී දුකනේ. ඒක සාමාන්‍ය ලෝක විවහාර කරන විදිහට දුකකුත් වෙනවා. හැබැයි ඒක දුක සත්‍යකුත් වෙනවා. ඇයි ඒකට හේතුව? අර මුල් විපාක මට්ටමේ ස්කන්ධ පාදක කරගෙනයි මේ දුකත් හටගත්තේ. ඒක බැහැර දෙයක්ුත් නෙවෙයි. හැබැයි හැම දුකක්ම, හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? රහතන් වහන්සේට දුක සත්‍යය තියෙනවා. හැබැයි උන්වහන්සේ දුක් විඳින්නේ නැහැ. දුක සත්‍ය කියන්නේ සත්‍යයක් විදියට, න්‍යායක් විදියට දුක සත්‍යයක දුක් විඳින අර්ථයෙන් නෙවෙයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒක විපාක මතින් අවස්ථාව විග්‍රහ කිරීමක් තමයි දුක සත්‍ය කියන්නේ. උන්වහන්සේලාට දුක සත්‍යය තියෙනවා. උන්වහන්සේලාට ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම තියෙනවා. හැබැයි උන්වහන්සේලාට ජාති දුක, ව්‍යාධි දුක, මරණ දුක නැහැ. උන්වහන්සේලා ජාති ජරා මරණ ව්‍යාධි දුක නැති කරන්නේ කොයි අවස්ථාවේද? උන්වහන්සේලා ආසාවකින් යන්නේ ලබන වේලාවදීම නැති කරන්නේ. ජරා දුක නැති කළා, ජාති දුක නැති කළා, ව්‍යාධි දුක නැති කළා, මරණ දුක නැති කළා. උන්වහන්සේලා අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරණ පන අවස්ථාවේදී නෙවෙයි නැති කරන්නේ. ඒක නැති කරන්නේ උන්වහන්සේලා ඒ අවස්ථාවේ නැති කරන්නේ ස්කන්ධ පංචකයේ තියෙන දුකයි. ස්කන්ධ දුක විතරක් ඛණ්ඩ දුක විතර නැති කරන්නේ. පිරණ පනස්ථාවේදී උන්වහන්සේලා ආසවක්ඛ ඥානය ලබන අවස්ථාවේදීම ක්ලේශ ආදී දුක් ටික, අවිඥා ආදී දුක් ටික නැති කළා තියෙන්නේ. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. ඇයි ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ටික පාදක කරගෙනයි මේ දුක ඇති කරගත්තේ? දුක්ඛ සත්‍ය පාදක කරගෙනයි දුක හටගත්තේ මේ මොහොතේ අපට. හැබැයි දුක්ඛ සත්‍ය තියෙන හැම තැනම දුක නැහැ. ඇයි ඒ රහතන් වහන්සේලාට දුක්ඛ සත්‍ය තියෙනවා, උන්වහන්සේලාට දුක නැහැ? සරල උදාහරණයක් කියන්න. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. නමුත් හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. එතකොට බස් නොවන වාහනක් තියෙනවා. ඒ වගේම දුකක් නොවන දුක සත්‍යයක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍ය කියන දේ දුරු කරන්න කියලා බුදුදහමේ නැමක ඉතාම වැදගත් දෙයක් ඉතාම දවණි මහන්නේ. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම්. දුක්ඛ සත්‍ය පිළිසින් දැනගන්නයි කියලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා නෑ. දුක්ඛ සත්‍ය බැහැර කරන්න කිව්වොත් මොකද වෙන්නේ? අර ඉන්ද්‍රිය වහන සූත්‍රයේ පාරසාරිය බ්‍රාහ්මණයේ ඔහුගේ ගෝලයට කියන්නේ, උත්තර මානවකයට කියන්නේ, ඇසෙන් රූප නොගපන බලෙන්න, කනෙන් ශබ්ද නැහින කියලා. අන්න ඔවුන් උත්සාහ කරේ දුක සත්‍ය නැති කරන්න. ඇසෙන් රූප නොබලෙන්න, කනෙන් ශබ්ද නැහින, එතකොට භාවිත ඉන්ද්‍රිය පුද්ගලෙක් කියලා. බුදුදහම එහෙම කියන්නේ. ඒ කියන්නේ ඔවුන් කියන්නේ දුක සත්‍යම නැති කරන්න කියලා. බුදුහාමර එහෙනම් අහනවා, උපතින්ම අන්ධය, උපතින්ම බහිරිය, එහෙනම් භාවිත ඉන්ද්‍රිය පුද්ගලෙන්ද කියලා. රූපන බල හිටියට, සම්ඥා හිටියට භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් වන්නේ නැහැ, කෙලෙස් දුරු වෙන්නේ නැහැ. එතකොට දුක්ඛ සත්‍ය නැති කරන්න කිව්වේ කට්ටිය? බුදුහාම දුක්ඛ සත්‍ය නැති කරන්න කියලා නැහැ. මොකද නැති කරන්න කියලා තියෙන්නේ? සමුදය සත්‍ය. බොහොම හොඳයි. සමුදය සත්‍ය නැති කරන්න තියෙන්නේ දුක්ඛ සත්‍ය මොකද කරන්න තියෙන්නේ? දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං, සමුදය සත්‍යං පහතබ්බං, නිරෝධ සත්‍යං සච්චිකාතබ්බං, මග්ග සත්‍යං භාවිතබ්බං. හතරට හතරක් කරන් තියෙනවා. එතකොට පින්නුතුන් වෙන මෙතෙන්දිම තව හම්බෙන ප්‍රධානතම දෙයක් තියෙනවා. එක තැනක කියන රූපය පිරිසෙන් දැනගන්න කියලා, එක තැනක කියන රූපය බැහැර කරන්න කියලා. එක තැනක කියනවා සංඥාව මිරිඟුවක් වගේ, ඒ සංඥාව බැහැර කරන්න කියලා. එක තැනක කියනවා සංඥාව පිරිසිදු දැනගන්න කියලා. එක තැනක සංඥාව කියනවා වඩන්න කියලා, දස සංඥාව. මොකද වෙනස? මෙන්න මෙතෙන්දි තමයි චතුරාර්ය සත්‍යෙම අංග ටික ප්‍රකට වෙන්නේ. එතකොට දුක්ඛ රූපය පිරිසිදු දැනගන්න කිව්වකම අපි දැනගන්න ඕනේ. මේ පිරිසිදු දැනගන්න කියන්නේ අර මුලින් අපේ හැට පතිත වෙන රූපය. ඒක බැහැර කරන්න නෙවෙයි කියන්නේ, ඒ රූපය කියන්නේ පිරිසිදු දැනගන්න කියන එක. එතකොට තවත් රූපයක් කියනවා බැහැර කරන්න කියලා. ඒ මොකද බැහැර කරන්න කියන්නේ? ඒ බැහැර කරන්නේ විඥාන ත්‍ිතියක් වෙලා අර මුලින් හටගත්තු රූපේ නිරුද්ධ වුණාට පස්සේ ඒ රූපයේ සමුදයන් තින්දලා ඒකත් අවිද්‍යාසහගතව සාගතවගත්තු රූපය. ඒකත් රූපයත් ඒ සලායතන ටිකක් දුරු කරන්න කියලා තමයි අර අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං සලායතන, අර අන්නේ අවස්ථාවේ යන රූප ටික තමයි නිරුද්ධන්ට පස්සේ ගන්න දේ තමයි මේ දුරු කරන්න කියලා කියන්නේ. එතකොට සංඥාව ගත්තත් එක දැනක සංඥාව පිරිසිදු දැන ගන්න ඕන. විපාක මට්ටමේදී රූපයේ ඇසුරු කොට තියෙන රූප සංඥාව, ඒ රූප සංඥාව පිරිසිදු දැන ගන්න ඕන විපාක මට්ටමේක. ඊළඟට සංඥාවක් තියෙනවා මරිච උපමා සංඥා කියලා, අර නිරුද්ධ වෙච්ච එක දෙක දෙය තමන්ගේ අවිද්‍යාවෙන් ගන්න සංඥාව. අන්නේ සංඥාව බැහැර කරන්න ඕනේ. ඒක සමුදේ සත්‍ය. ඊළඟට සංඥාවක් සඳහන් වෙනවා වඩන්න ඕන සංඥාව. කිරමණ සූත්‍රයේ තියෙන අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා ආදී වශයෙන් එතන සංඥාව මිරිගුවක් කියලා නැහැ. එතන සංඥාව බැහැර කරන්න කියලා නැහැ. එතන සංඥාව වඩන්නයි තියෙන්නේ. ඒ සංඥාව මොකද්ද? ඒ සංඥාව අර ප්‍රඥා ඉන්ද්‍රිය යම් විස්තරයක් යනවා නම් ඒ ප්‍රඥා ඉන්ද්‍රියත් එක්කම සෝබන චෛතසික සියල්ලක්ම යනවා. ඒ සෝබන චෛතසිකත් එක්ක යන සංඥාව අර ප්‍රඥාව සමග මුසුවෙච්ච සංඥාව තමයි වඩන්න කියලා තියෙන්නේ. ඒ සංඥාව තමයි අත්ති භික්ඛවේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මක හැ සම්වදති කියලා ද්විතීයික සූත්‍රයේ සඳහන් කරන්නේ. සමහර කර්ම තියෙනවා කලුත් නොවන සුදුත් නොවන, කලුත් නොවන සුදුත් නොවන විපාක කින දෙන කර්ම තියෙනවා. කම්මක හැ සම්වදති කර්මයේ ශේ කිරීමට හේතු වන කර්ම තියෙනවා. අන්නේ සංඥාවට මොකද කරන්නේ? අන්නේ චේතනාවට මොකද කරන්නේ? ඒ චේතනාව වඩන්න ඕන එක. ඒකට තමයි විපස්සනාව. එකක් කලු සුදුත් නොවන දේවල් ඒවට කියන්නේ. ඒව කර්මයේ ශේ කිරීමට හේතු වන දේවල්. තේනතුනි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමේදී දිනු වෙන්නේ මෙන්න මේ සංඥා සංඛාර චේතනාදී. වෙනත් විදිහකින් කියනවා නම් අප විපස්සනා වඩන අවස්ථාවේදී දිනු කරන සංඥා විඥාන චේතන. මෙන්න මේ විදිහට තේනතුනි මේ හේතු ටික ඇති කල්ලි ඉති ඉමස්මින් සති දන් හොති ඉමස්මින් අසති දන් හොති මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. මෙන්න මේ අවිද්‍යා පාදකව අපි ඇසෙන් රූප දල්වා බලනකොට මේ පහළ වෙන ලෝකයේ තුල අවිද්‍යා පත්‍ය සංඛාරාදී මේ ධර්මකාරික පහළ වෙනවා. ඒ වගේ මැති වෙනවත් එකම එහෙම නිරුද්ධ වෙලක් යනවා අපි දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසා නැවත ඒකේ අපි අනිත් දෙයක් හැටියට ගන්නවා. ඒ වගේම මේක හරියට නෝනෙන් දැක්කොත් අවිද්‍යාවත් ඒ වාසියස් විරාග නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස අනිරුද්ධන්ති කියන මේ සංසාර චක්‍රේ නිදහසන මට්ටමට යනවා. මෙන්න මෙතෙන් තමයි පිළිතුරු සම්පූර්ණම අපේ චින්තනය, අපේ භාවිතය, අපේ පුහුණුව අපි යොදවන්නට ඕනේ. මේ දර්ශනයත් අපි හිතේ තියාගෙන අනුත්පාද නිරෝධය සඳහා වූ යන ගමනෙහි අපි භාවනා පුහුණුවක් විදිහට මේ වෙලාවෙහි අපේ නිහඬව භාවනා පුහුණු කරමු. ඉතින් ඔබ දැන් ඒ සඳහා සූදානම් වෙන්න. අපි මේ අවස්ථාවේදී මේ සාකච්ඡා කරපු හේතුඵල ධම, චතුරාර්ය සත්‍ය, ස්කන්ධ පංචකය ආදී මේ කරුණු පිළිබඳ අවබෝධය සමගම අපි ආනාපාන සතිය පුහුණු කරන සූදානම් වන්නේ. භාගතුන් වහන්සේ කර්මස්ථාන 40ක් අපට දේශනා කළේ තියෙනවා. දස අනුස්සති, දස අසුබ, දස කසින, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරූප, ආහාරේ පටිපෝල සංඥාව, ධාතු මනසිකාරය කියලා. මේ දස අනුස්සති ගණයටයි ආනාපාන සතිය ඇතුළත් වෙන්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ හුස්ම ගැනීම පිළිබඳව සිහිය. අපේ හුස්ම ගැනීම පිළිකිරීම පිළිබඳ කාරණයට සතිමත් බව එකතු කිරීම. අපිට මුලින්ම අපේ අමගෙන් ලැබෙන දායාදය. අපි මෙලොවට බිහි වුණාට පස්සේ මෙලොවට බිහි වෙනකන් අපි අම්මගෙන් ආධාරයෙන් තමයි හුස්ම ගත්තේ. මෙලොවට බිහි වුණාට පස්සේ අපි ගන්න නිරෝගී භාවය බලන ප්‍රධානතම සංකේතය තමයි අපි ඉපදෙලා පළවෙනි හැඬීම. හුස්ම ගන්න අවස්ථාව. අපේ අම්මා බොහොම සැලකිල්ලෙන් ඉන්නේ ආර මුලින්ම අඩනවද කියලා බලන්න. ඇඳීම පරක් වුණාම අම්මා බලනවා දරුවට මොකක් හරි කරදරයක් ඇද්ද කියලා. අම්මා ඒ ඇඳීමට හුඟක් සතුට වෙනවා අපි. මුලින්ම අඩන අවස්ථාවේ. අපි අඬනවා නම් අම්මා දරනවා, දන්නවා දරුවා නිරෝගීව බිහි වෙලා කියලා. නමුත් පින්නතුනේ ඒ පළවෙනි දවසෙන් පස්සේ කවදාවත් අපි අම්මා කැමති නැහැ. අපි අඬනවා දකින්න. අනිත් හැමදාම අම්මා කැමතුනේ අපිව හිනා වෙනවා දකින්නට. අන්නේ නිසා තමයි අපි ගොඩාක් කාලේ අපේ සිංහිදී දෑත එක්කල්ලා අපට බුදු සාදු කියලා කියන්නේ කියලා මේ තෙරුවන් වරප්‍රසාදය අපි අම ලබා දුන්නේ අප ජීවිතෙම සතුටෙන් ජීවත් කරවන්න. ඒ නිසා ඇත්තටම අපි අපේ අම්මා සතුටෙන් තියන්න කැමති නම් අම ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් මේ ගින කොහෙරි තැනකින්දගෙන අපි දිහා බලාගෙන ඉන්නවා ඇති. ඒ අපට ජීවිත දාණය කරපු අපේ අම්මා කොහේ හිටියත් ඒ අම්මා සතුට වෙන නම් අපේ කළ යුතු ප්‍රධාන දේ තමයි ධර්මයේ පුහුණු කිරීම. ධර්මයේ පුහුණු කිරීමේ ඉහළම දෙයක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? භාගතුන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා නම් හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්නේම ධමයක් තියෙනවා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. ඒ එක මොකද්ද? ඒ එක තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය හරියට වැඩෙනවා නම් සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඒ නිසා පින්තුනි අපට ඇත්තටම ජීවිතේ සැබෑම මිතුරා තමයි අපේ හුස්ම. ඇයි එහෙම කියන්නේ? අපිට අන්තිම මොහොතේ බාහිර කිසිම කෙනෙකුගේ උපකාරයක් නැහැ පින්තුනි. බැරි දෙයක් තමයි තමන්ගේ ජංගම දුරකථනයටවත් තමන්ට කතා කරන්න බැරි වෙන වෙලාවක් එනවා. ඒකත් අතින් වැටෙනවා. හැබැයි එහෙම වුණත් අන්තිම මොහොතක හුස්ම අපේ ළඟට එනවා. අර මුලින් අපට අම්ම දීපු හුස්ම ටික අවසාන මොහොත දක්වා අපිත් එක්ක අපාත්ම හැරෙන්නවා. අන්තිම මොහොතේ තමන් තනි වෙන තමන් හුස්ම ටිකත් එක්ක ඔබ දන්නා විශේෂයෙන් පසුගිය කාලයේ කොරෝනා රෝගයත් එක්ක ඉන්නකොට බොහෝ ධනවත් අය අන්තිම මොහොතේ සටන් කළේ තමන්ගේ හුස්ම ටිකත් එක්ක. එවැනි රෝග නොහැදුනත් අන්තිම මොහොතේ අපේ හුස්ම ගැන අපට හොඳට දැනෙන ගන්න පිණිස අන්නේ වෙලාවට අපට ආනාපාන සතිය අපි පුහුණු කළ තිබෙනම් පින්නතනේ අපට අන්තිම මොහොත සම්පූර්ණයෙන්ම නිවන් දොරටුවම කරගන්න පුළුවන්. හැකි තාක් දුරට ආනාපානසති ජීවිතය පුහුණු කරන්න. ඒක අමාරු නම් වෙනත් සාමාන්‍ය කමඨහන්, මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාදී අනිත් කමඨහන් කළා කළා හැකි තාක් හිත දියුණු කරගෙන ආනාපානසතියට හුරු වෙන්න ඒක ජීවිතේ වැඩිපුර කරන්න උත්සාහ කරන්න. ඒක තමයි ඊටාම සුවදායි ජීවන ක්‍රමයක් මෙන්ම නිවන් දොරටුවක් සැනසීමේ මාර්ගයක් කරගන්න පුළුවන්. හොඳයි අපි නැතින අපි ඒ සඳහා සූදානම් වෙමු. ඔබ පහසු ඉරියව්වකින් සැහැල්ලුවෙන් ඉඳ ගන්න. වම් මත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට ඍජුව තියාගන්න. ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව මොහොතක් සිහිපත් කරන්න. දෙපා සිට හිස දක්වාත්, හිස සිට දෙපා දක්වාත් ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. ඔබට දැන් දැනෙනවා ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව. පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියපු විදිහට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් වෙනවා. තමන්ගේ සිහිය නාසයේ කෙළවරට හෝ උඩුතොල් ආශ්‍රිතව තියාගන්න. වර්තමානයේ තුල හිත හොඳට තියාගන්න. බාහිරට යන හිත සති නිමිත්ත තුලම අපි පවත්වා ගනිමු. ස්වාභාවික සිදුවන හුස්මයි අපි මේ සිහිපත් කරන්නේ. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් අපි හොඳට සිහි කරමු. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. වර්තමානය තුළ උපරීම ලෙස සිහිය පවත්වා ගනිමින් හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව සිහිය පුරුදු කරන අවස්ථාව. දීර්ඝ හුස්ම ගන්න විට දීර්ඝ බවත් කෙටි හුස්මක් වැටෙන විට කෙටි බවත් පිළිබඳව දැනුවත්ව හුස්ම ගැනීම කරනවා. ආබරින් හුස්ම ගන්නේ නැහැ. ස්වාභාවික සිදුවන දීර්ඝ සහ කෙටි බව ගැන සතිමත් බව ඇති කර ගැනීම පමණයි කරන්නේ. ආස්වාස ප්‍රස්වාසයේ සමස්ත ක්‍රියාකාරීත්වයම මා හොඳට දකිමින් සතිමත්ව ආස්වාස ප්‍රස්වාස කරනවා. සම්බකහාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. ආස්වාස ප්‍රස්වාසේහි සමස්ත ක්‍රියාකාරීත්වය දකිමින් සතිමත්ව හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ආස්වාස ප්‍රස්වාසය තුළ ක්‍රමයෙන් හිත සතිමත්ව එකඟ වෙන ආකාරය මා දකිනවා. සමාහිත භික්ඛවේ භික්ඛූ යතහ භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වන විට කලින්ම ආසා දැනගත්තු ඇස්කන්නාදී අනිත්‍යතාවේ මානුවණින් මෙනෙහි කරනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ක විඥානය අනිත්‍යයි. ඒ හැම දෙයක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හටගන්නවා, නිරුද්ධ වෙනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති ඉදං න හෝති. අනිත්‍යයි, අනිත්‍යයි, දේව අනිත්‍යයි, රසය අනිත්‍යයි, ජීවහා විඥාන අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි. අහෝත්වා සම්බුතං හොත්වාන බෙහිසති. පෙරණ තිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කය අනිත්‍යයි, පොට්ටම්බේ අනිත්‍යයි, කාය විඥාන අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනස අනිත්‍යයි, ධර්මාරම්භන අනිත්‍යයි, මනෝවිඥාන අනිත්‍යයි. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජේත්වා නිරුජ්ජಂತಿ. සියල්ල අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. රූපස්කන්ධය අනිත්‍යයි, වේදනාස්කන්ධය අනිත්‍යයි, සංඥාස්කන්ධය අනිත්‍යයි, සංඛාරස්කන්ධය අනිත්‍යයි, විඥානස්කන්ධය අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්දියාම්. සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනින්දෙන්දති දුක්ඛේ එස මග්ගෝ විසුන්දියා සම්මේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පස්සති අතනින්දෙන්දති දුක්ඛේ එස මග්ගෝ විසුන්දියා අනිච්චවත සංඛාරං උප්පාද වය ධම්මිනෝ උප්පඤ්ඤෙන්ත්වා නිරොඤ්ඤන්ති තේසං භූපසමුස්සුකෝ සියලු සංස්කාරයන් අනිත්‍යයි හටගෙන නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තයි මේ ඉපදී මහා නිරුද්ධ වීම යම් කෙනෙක් නුවණින් දැක්වතින් ඔහු මේ තුල සංසිඳීමටපත් වෙනවා සාදු සාදු සාදු හොඳයි පින්නතුන් දහම් ගැටලුවේ මහාන තියෙනවා නම් ඒකටත් අවස්ථාව තියෙනවා අහන්න මොකක් තියෙනවද අද අපි විශේෂයෙන් සාකච්ඡා කළේ උපණ්ඩ සූත්‍රය ආශ්‍රයෙන් කල්‍යාණ මිත්‍රයාගේ තියෙන වැදගත්කමත් කල්‍යාණ මිත්‍රයාගෙන් අපට ලැබෙන ධර්ම දායාදය පිළිබඳවත් දහම අපේ ජීවිතයට ලැබෙන විට ඇතිවන දර්ශනය සහ ජීවිත පරිවර්තනය එහි ප්‍රතිඵල විදිහට අපට ලැබෙන ආරස්කණගේ මාර්ගය පිළිබඳව අපේ ජීවිතයේ කොයිතරම් දහම ලැබුණාද විශේෂයෙන්ම ආරස්කණගේ මාර්ගය තුළ විශ්වසනීයත්වය ඒ අපට කොයිතරම් දුරට සතුටෙන් කරන්න පුළුවන් දෙයක්ද කොයිතරම් ඒ ජීවිතේ වැදගත්ද එහි පිළිපදිනකොට ධර්මයේ කොච්චර සාන්දෘෂ්ටිකව අපට වැටහෙනවද? එහි ආනිසංස අපට දැක ගන්න පුළුවන්ද කියන කාරණය කොයිතරම් දුරට ප්‍රකට වුණාද කියන කාරණය මතයි සැබවින්ම අපට ධර්මඥාන ලැබුණාද කියන එක සහ විශේෂයෙන්ම කල්යාණ මිත්‍රත්වය ලැබුණාද කියන එක තහවුරු වෙන සාධකය. අපට අරසිංහ මාර්ගයේහි පැහැදිලි වීම අඩු වුණා නම් එහි පුහුණු අඩු වුණා නම් ඒ කියන්නේ විශ්වාසනීයත්වය අඩු වුණා නම් ඇත්තට මේ මොකක්ද අඩු වෙලා තියෙන්නේ? කල්‍යාණ මිත්‍රත්වයේ අඩුවම තමයි. කල්‍යාණ මිත්‍රත්වයේ අඩුව කියලා කියන්නේ අපේ පින අඩුවක් නෙවෙයි. අපිට කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න තියෙන නොහැකියාවත් ඒ වගේම කල්‍යාණ මිත්‍රයන් සමග අඛණ්ඩව යන්න තරම් අපේ ගුණධම්මල අඩුවම තමයි. අපිත් ගුණධම්මලෙන් දිනු වෙන පමණට තමයි කල්‍යාණ මිත්‍රත්වය ලැබෙන්නේ. අපේ කැමැති සරල දෙයකට නම් සරල දේවල් ගැන මෙතුණන් තමයි හම්බෙන්නේ. අපේ කැමැති ඉහළම දෙයකට නම් ඉහළම මෙතුණන් තමයි හම්බෙන්නේ. අපේ ශිෂ්‍යත්ව පන්තියනකොට ශිෂ්‍යත්ව පන්තිය ළමයන් තමයි හම්බෙන්නේ. සාමාන්‍ය පෙළ පන්තියනකොට සාමාන්‍ය පෙළ ළමයි. විශ්වවිද්‍යාලේ එනකොට විශ්වවිද්‍යාලේ ප්‍රථම පාදිය ළමයි. පශ්චාත් උපාධිය ගන්නකොට පශ්චාත් උපාධිය ළමයි තමයි හම්බෙන්නේ. ડોක්ටරේට් කරනකොට ඒ මට්ටමේ තමයි හම්බෙන්නේ. එතකොට ආධ්‍යාත්මික ගමන මගෙත් එහෙමයි. මේ ගමන මගෙ ඉදිරියට යන්න යන්න අපිට ඒ වගේම ඉහළ මිතුරන් හම් වෙනවා. එයාලා භෞතික වශයෙන් හමු වීමක් නෙවෙයි ඇත්තෙන්ම. කායික වශයෙන් හමු වීමක් නෙවෙයි. ආධ්‍යාත්මික ඕන් කොහේට යත් ඔහුගේ අනුශාසන අපේ ජීවිත තුළට ලැබෙනවා. ඒ ලැබෙන ගමනේදී අපට අපේ ආධ්‍යාත්මික ගමේ ගමනේ අනිත් පැත්ත උදව් කරන්න පුළුවන් තරම් ධර්මයේ උදව් කරන්නට ඕන. ඒ ධර්මයෙන් උදව් කරන්න තරමට තමයි අපට ධර්ම ලැබෙන්නේ. ඒ ධර්ම ලැබෙනවත් එක්කම ධර්මයේ විශ්වාසනීයත්වය ඇති වෙනවත් එක්කම අපට අපේ ජීවිතයේ විශාල පරිවර්තනයක් වෙනවා. ඒක හිතන කරන දෙයක් නෙවෙයි. ඒක નિરાයාසයෙන් සිදුවන දෙයක්. අපේ ළඟ ගුණාංග ටිකක් පිහිටනවා. හරියට දර්ශනය ලැබුණා නම් අරහත් මාර්ගයට පිවිසීමත් එක්කම අපට ගුණධම් ටිකක් අපේ ජීවිතයට નિરાයාසයෙන්ම ළඟා වෙනවා. ඒ ගුණාංග ටික කොහෙද දැක්වෙන්නේ? මොන සූත්‍රයේද? කරණීයමෙත සූත්‍රයේ. කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග අඩුයි නම් මතක තියාගන්න. ඒවා හිතලා පාඩම් කළා දිනු කරගන්න ගුණාංග ගුණාංග නෙවෙයි පින්නතුනි. ඒවා සපුරාම මේ ආධ්‍යාත්මික ප්‍රබෝධිය සමගම සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට තථාගතයන් වහන්සේගේ මේ අවබෝධය ගැන ශ්‍රද්ධාව ඇතිවීමත් එක්කම අපිට පින්නතුනි පොඩි පොඩි දේවල් කරන්න වෙන්නේ නැහැ. අපිට කරන්න ඒවා මාන්න ඇති කරගන්න බෑ, අතෘප්ති කරව ඉන්න බෑ, දඩම්බර ගතිය ඇති කරගන්න බෑ, අකීකරුකම් ඇති වෙන්නේ නෑ, වැරදි ඇති වෙන්නේ නෑ. ඒ ඔක්කොම දුර්ගුණ තමයි තුලින් බැහැර වෙනවා. අපේ ඉහළ ආධ්‍යාත්මික බලපොරොත්තුවත් එක්කම හරියට අර ඉර පායන කොට අහස තියෙන තාරකා නොපෙනෙන වගේ මේ ධර්මයේ නැවති සූර්යාලෝකය අපේ ජීවිතේට පහළ වෙනකොට අපේ තියෙන දුර්ගුණ හුඟා කඩු වෙලා යනවා. අනිත් පැත්තෙන් පින්නතුනි අපි මේ ගුණාංග සමුදායකයකට පෙළට තියාගෙන සාකච්ඡා කළා. සුවච බව, පරිත්‍යාගය, සිල්වන්ත බව, මෛත්‍රිය, සතිපට්ඨානය. මේ ගුණාංග ටික ඔක්කොම ඇති වෙනකොට ධර්මයේ සාන්දෘෂ්ටිකව ප්‍රකට වෙනකොට අපේ ජීවිතේ ලොකු තෘප්තියක් සතුටක් ඇති වෙනවා. ඒ සතුටත් එක්කම මහා ගුණාංගයක් තුළ අපේ ජීවිතය ගොනු වෙනවා. මොකද ඒ ගුණාංගය? කේවලාකේ සා භික්ඛවේ සත්පුරුස භූමියේ යදිදං හදාන්‍යතා කතවේවි. සියලුම ගුණධම් සත් ධම් එක ගුණයක් මත ගොනු කරන්න පුළුවන්. ඒ මොකද්ද? කෘතඥතාවය, කලුණ සැලකීම, gratitude. මෙච්චර මහාර්ග දහමක් තමයි ලැබෙනකොට මාවස්සර හැරෙනවා. මෙච්චර දහමක් මෙච්චර කලක් කොහොමද මිනිසු රැගෙන ආවේ කියලා. එදා අර සරුත් හාමුදුරන්ට ඇතු වෙච්ච ධර්මයේ කෘතඥතාවයක් හටගන්නවා. එදාට පින්නතුනි කවුරුවත් කියන්නේ නැහැ මම මෙච්චර අහවලට කරයි කියලා. දැන් අපි කියනවනේ සමහරට මං අහවලට මෙච්චර කරා තෙන්ද මෙච්චර කළා කිසිම ගුණයක් නැහැ, කෙලේ ගුණයක් නැහැ මොම කියලා කියනවනේ නේ. සමහර කියන අවස්ථා තියෙනවනේ සමහර නැත්තම්. පින්නතුනි මේක හරියට තේරිලා මේ දහම් ආලෝකයේ ජීවිතේ ලැබෙනකොට තමන්ට හිතෙනවා තමන් දවසේ පැය 24ම නොනිදා නොමිලේ වැඩ කරත් ලෝකෙට තියෙන ණයගේ වෙන බෑ කියලා. තමන්ට මුකුත්ම කරන්න බැරි නම් ඉඳලා කරගෙන පාර දිගටම අතුගාගෙන යන්නේ. පාර දිගටම මලතල හිටවගෙන යගානේ මිනිස්සුන්ට පේන්න හරි සතුටු වෙන්න හරි ඕන කියලා. නමුත් ඊටත් වඩා එක තැනක ඉඳගෙන සීල සද්දෝ සෝපත්තේත්වා කියන ඉහළම ලෞකික කුසලයේ කරමින් මේ ආධ්‍යාත්මික ගමන මඟ තවත් යාවිසිතුර කරගන්න. බලන්න පින්නතුන අපිට මේ ලෝකෙන් වෙච්ච දේට අඩු ගානේ සාමාන්‍ය මේ ජීවිත කාලේ අපට ලැබෙච්ච අධ්‍යාපන වෙනුවෙන් අපි කී දෙනෙක් නම් අඩු ගානේ ජීවිත කාලේ එක මාසයක් නොමිලේ රජයේ සේවකෙක් නම් වැටුක් නොගෙන වැඩ කළා තියෙනවද කියලා බලන්නකෝ. මෙච්චර මට රටෙන් දෙයක් නිදහස් අධ්‍යාපන ලැබුණම එක මාසයක් පඩි නොගෙන වැඩ කරනවා. ඒක රජයට දීලා කියලා. අඩු ගානේ එහෙම කරපු වෙන එක තම වෙනවද? එහෙම කරපුවත් සමහර කාලයක් ඉන්න පුළුවන්. අවංකව සේවය කරන්න ඉන්නව නැත්තේ. නමුත් බලන්න මේ වගේ පිනොදෙන අධ්‍යාපනයක් නෙවෙයි. මුළු කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන අසිරිමත්ම දේ සම්බුදුවරේ කල්ප ගානක් මේ සසර යන්ති මහා සාගරේ කිමිදෙලා ඇස් ඉස් මස්ලේ දන් දීලා අතිශය දැඩි පරිශ්‍රමයක් කැපවීමක් කරලා මහා සාගරයේ පතුලේ තියෙන මුතුමිණි වගේ මහා අගනා වස්තු සත්‍ය ස්පෝරිකාශික ධර්ම මේ සාගරේ ඉහිලට ගත්තා වගේ මේ ධර්මතා ටික මේ ගුණාංග ටික සද්ධාම් ටික අපට අරගෙන එක මුතු පෙලක් වගේ එකට තියලා අපට දායක කළ දීලා තියෙනවා. මේ ධම්මක තමයි සියවස් 25ක් භික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආවේ. මේ ධම්ම සජීවීකරණ තමයි අපේ අතීත අම්මලා දරුවෝ හදනකොට එක දරුවෙක් සාසන පූජකලේ. එයට ලැබෙන ලස්සනම පින්වන්තම බුද්ධිමත්ම දරුවා මේ සාසන පූජ කළා. සාසනය සජීවී කරන්නට සාසනය රැගෙන යන්නට නිර්ලෝභීව මේ සාසන පූජ කළා. එහෙම පූජ කරපු දරුවන්ගෙන් සෝභමාන වෙච්ච සාසනයක් තමයි විශේෂයෙන්ම ශ්‍රී ලාංකික භික්ෂු සාසනය විසින් මේ වටිනා දහම ආරක්ෂා කරලා ග්‍රන්ථවල කියලා සියවස් 20කට අධික කාලයක් අතිශය දුෂ්කර කාලවකවාන පසු කරලා රැගෙන ඇවිල්ලා වර්තමානයේ අපට දායක කළ දෙල තියෙනවා. අන්‍ය ධහම ලැබෙනකොට ධර්මයේ සඳහන් වෙනවා මකාදේව කියලා සූත්‍රයක් තියෙනවා. ඔබ මේ ධහම්මගේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේ ධහම්මගේ ඔබේ ජීවිත කාර්ය තුළ විනාශ වෙන්න දෙන්න එපා. ඇයි ඒ කියන්නේ? ඔබ මේ ධහම පිළිපදින ගමන් ඔබ මතු කරපුරට ඔබේ ජීවිත කාලය තුළදීම මේ ධහම උරුම කළ දෙන්නට ඕන. ඔබේ දරුවන්ට මේ ධහම ලබා දෙන්නට ඕන. මේ ධහමේ තියෙන සජීවී බව දරුවන්ට කියන්නට ඕන ප්‍රායෝගික බව. මෙහෙම ධහමක් තියෙන කියලා. ඒ ධහම පිළිපදින ඔබ ගෙදරදීම දරුවන්ට පේන්නට ඕන අම තාත්තගේ ගුණ ධහමල පරිවර්තනය. අම්මට ඉස්සරට වඩා කේන්ති යනවා අඩුයි, ලෝභකම අඩුයි, ඇලීම අඩුයි, මාන්නේ අඩුයි. අම්මා තාත්තා දෙන්නගේ මේ දුරුගුණ අඩු වෙලා දැන් එන්නම හොඳ වෙනවා. පන්සලට යන එක වෙනසක් තියෙනවා කියලා ඒ දරුවන්ට පේන්න ඕන විනතුනි. එහෙම දැනුනොත් තමයි මේ ධර්ම ගැන දරුවන්ටත් විශ්වාසනීයත්වයක් හටගන්නේ. එහෙම නැත්නම් දරුවෝ කල්පනා කරොත් ඉතින් අම්මා මෙච්චර කාලයක් සිල් ගත්තා. අම්මගේ නෑනේ තාම කේන් තියන ගතිය අඩු වුණේ. අපේ තාත්තගේ නෑනේ තාම ලෝභකම අඩු වුණේ. මෙහෙම බැලුවත් දරුවෝ මොකද හිතන්නේ? අනේ ඉතින් අපි පන්සල ගියත් ඕක තමයි වෙන්නේ කියලා හිතන්නේ. කිසි වෙනසක් නැහැ. මාසෙක දවසක් නම් යනවා තමයි නමුත් වෙනසක් නෑ වෙලා නෑ. පින්නතුනි අපේ ජීවිතේ පැහැදිලිම වෙනසක් ඉතාම ඉක්මනින් වෙන්නට ඕන. ඒ වෙනස ඉතාම වේගෙන් වෙන්නටත් ඕන මොකද අපේ ජීවිතේ ඉක්මනින් ගෙවි යනවා. අපේ අමල තාත්තා අවුරුදු 70 වසෝ ජීවත් වුණාට අපේ කාලවලට අවුරුදු 50 වෙනට බොහෝ දෙනෙක් ජීවිතේ සමගන්නවා. ඉතින් මේ ලබාගත් දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ සන සම්පත්‍ය අපතේන වන්නත උපරිම ලෙස කල්‍යාණ මිත්‍රත්වයෙන් අපි ප්‍රයෝජන අරගෙන මේ ධම අපේ ජීවිත තුළින් සජීවී කළා අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න. මේ ජීවිතයට වටිනාකම ලබා දුන්නොත් එන්නතුනි අපේ ජීවිත කොච්චර වටිනවද? අද අපි මිය ගියාට පස්සේ අපේ ජීවිත වටිනවද? පෑය ගානයි දවස් ගානයි ගෙදර තියාගෙන ඉක්මනටම ගෙදරින් පිටත් කරනවා. අනේ අපේ තාත්තා මේ ගෙදර හැදුවේ අපේ අම්මගේ මීඩමේ නිසා තව දවස් ටිකක් සතියක් විතර තියාගන්න ඕන අම්ම ගෙදර. නැත්නම් අම්මගේ ශරීරයේ සාලෙම අපි තියාගන්න මාස 3ක්. එහෙම ගෙදර කරනවද? නෑ පින්නතුනි. අපි වටින්නේ නෑ ඊට පස්සේ. නමුත් අපි ආධ්‍යාත්ම දිනුනොතින් අපේ කෙස් ටික පින්නතුනි රහතන් වහන්සේගේ කෙස් ටික දෙවිවරු ඇවිල්ලා ධාතු කරුණු වරගෙන ඇවිල්ලා ධාතු කරුණු තියාගෙන අරගෙන යන වන්දනා කරනවා. ඒ තරම් වටිනාකමක් මේ දහම් තුලින් ලැබෙනවා. අපේ යටකටු අරගෙන ධාතුන් වහන්සේලා කියලා මිනිස්සු කරඬුවල තියලා වැඳලා දිවි ලෝක යනවා. ඒ තරම් වටිනාකමක් අපේ ජීවිතය තුළට මේ දහම් තුලින් ලබා දෙලා තියෙනවා. ඒ වටිනාකම කිසිම බාහිර දෙයකින් අධ්‍යාපනයකින් හෝ වෙන කිසිම ශාස්ත්‍රයකින් ධනයකින් දේපලයකින් කීර්තියකින් අපට ලැබෙන්නේ නැහැ. ඒ දේ ලැබෙන්නේ ධර්මය තුලින් පමණයි. එනිසා වෙන වටිනා දහමක් අපට මේ අනාවරණය කරපු අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ඉහළම කෘතඥතාවය තමයි මේ ධම අපේ ජීවිතය තුළින් උපරිම ලෙස සජීවී කරන්න උත්සාහ කරමු. එසේ කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. රැස් කරගත් නූතුම් කුසල දහමල බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ඔබ නමින් මිය ගිය ඒ සියලු ඥාති සුදු මේ පෙන දැක සුවපත් වෙත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතිට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න සාදු සාදු සාදු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන හැම දිනාටම මේ උතුම් පින් අනුතුලින් සියලු යහපත නිරෝගී නිරෝගී සම්පත්තියේ සිර ජීවනයේ සියලු සත්පතු මන සඵල වේවා. ඒ වගේම මේ පින දෙවියන් අනුමෝදන්ව දෙවියන්ගේ ආශිර්වාදයෙන් හැම දිනකටම ආශිර්වාදයේ සලසා දෙත්වා කියන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු කුසල දහමල බලයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙමින් මේ උතුම් ධර්ම සජීවී කරන්නට සියලු කායික මානසික සුවපත්භාවය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.